بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි ألف لام ميم الله لا إله إلا هو الحي القيوم نزل عليك الكتاب بالحق مصدقا لما بين يديه وأنزل التوراة والإنجيل من قبل هدى للناس وأنزل الفرقان إن الذين كفروا بآيات الله لهم عذاب شديد والله عزيز ذو انتقام ألف لام ميم الله වන ඔහු හැර අන් දෙවි කෙනෙකු නැත. ඔහු සදා ජීවමානද සදා ස්ථාවරද වේ. අල්ලාහ් ඔහු සදා ජීවමානය ස්වාධීන සංරක්ෂකද වේ. ඔහු හැර අන් දෙවි කෙනෙකු නැත. සත්‍යයෙන් යුතු වූද පෙර පැවති ශුද්ධ ලියවිලි සත්‍ය කරන්නා වූද මෙම ධර්ම ග්‍රන්ථය ඔහු නුඹ වෙත පහල කළේය. තවද මූසාට තවුරාතේද ඊසාට ඉන්ජිලයේද පහල කළේය. මීට පෙර එකල විසූ මනුෂ්‍ය වර්ගයාට මඟ පෙන්වීම සඳහා ඔහු තවුරාතේද ඉන්ජිලයේද පහල කළේය. තවද හොඳ නරක තීරණය කිරීමේ මිනුම් දඬවන මෙම ෆුර්කානයේද පහල කළේය. එබැවින් අල්ලාහ්ගේ අනපනත් ප්‍රතික්ෂේප කරන්නා වුනට සැබවින්ම දැඩි දඩුවම් ලැබෙනු ඇත. අල්ලාහ් සර්ව බලධාරී හා පාපිෂ්ඨකම් වලට පිළිගන්නාද වේ. إِنَّ اللَّهَ لَا يَخْفَى عَلَيْهِ شَيْءٌ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ هُوَ الَّذِي يُصَوِّرُكُمْ فِي الْأَرْحَامِ كَيْفَ يَشَاءُ لَا إِلَهَ إِلَّا هُوَ الْعَزِيزُ الْحَكِيمُ هو الذي أنزل عليك الكتاب منه آيات محكمات هن أم الكتاب وأخر متشابهات فأما الذين في قلوبهم زيغ فيتبعون ما تشابه منه ابتغاء الفتنة وابتغاء تأويله وما يعلم تأويله إلا الله والراسخون في العلم يقولون آمنا به كل من عند ربنا وما يذكر إلا أولو الألباب මහ පොළොවේහි වේවා අහස් ගැබෙහි වේවා සැබවින්ම කිසි දෙයක් අල්ලාහ්ගෙන් සැඟවෙන්නේ නැත. සිය මව්වරුන්ගේ ගර්භයන්හි තමාට අභිමත පරිදි නුඹලා හැඩගස්වන්නේ ඔහුයි. සර්ව බල සම්පන්නද සර්ව ප්‍රඥාවන්තද වන ඔහු හැර අන් දෙවියෙකු නැත. මෙම ග්‍රන්ථය නුඹ වෙත පහල කර ඇත්තේ ඔහුමය. මෙහි වාක්‍ය දෙවර්ගයකි. එනම් මුහකමාත් නියතාර්ථ සහිත වාක්‍යයන්. ඒවා මෙම ග්‍රන්ථයෙහි සාරයයි. සෙස්ස මුතශාබිහාත් උභයාර්ථවාචී වාක්‍ය වේ. තමන්ගේ හදවත් තුළ අගතිගාමී අදහස් ඇත්තෝ එයින් දුර්මාර්ගයේ සොයමින්ද අහඹු ලෙස අර්ථ සොයමින්ද උභයාර්ථවාචී වාක්‍යයන් අනුගමනය කරති. ඒවායෙහි නියතාර්ථය අල්ලාහ් හැර කිසිවෙකු නොදනිති. මොවුන්ට හාත්පසින් වෙනස් වූ පිරිසක් වන ප්‍රඥාවෙහි ස්ථිර අය අපි එය ගැන විශ්වාස කළෙමු. සියල්ලම අපගේ පරමාධිපතිගෙන් යයි කියති. තවද එවැනි දෙයකින් අවබෝධයක් ලැබිය හැක්කේ ප්‍රබුද්ධිමත් අයට පමණකි. ربنا لا تزغ قلوبنا بعد إذ هديتنا وهب لنا من لدنك رحمة إنك أنت الوهاب ربنا إنك جامع الناس ليوم لا ريب فيه إن الله لا يخلف الميعاد අපගේ පරමාධිපති ආනනි ඔබ නිවැරදි ලෙස අපට මඟ පෙන් වූ පසු අපගේ හදවත් නොමග යොමු නොකරනු මැනව තවද ඔබෙන් අපට දයාව පිරිනමනු මැනව සැබවින්ම ඔබ මේ පරිත්‍යාගශීලී වන්නේ අපගේ පරමාධිපති ආනනි සැකයකින් තොරව එළඹෙන එක්තරා දිනයක විනිශ්චය දිනේ සැබවින්ම ඔබ සකල මනුෂ්‍ය වර්ගයාම එක් රැස් කරනු ඇතැයි ප්‍රඥාවෙන් ස්ථිර අය අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරති සැබවින්ම අල්ලාහ් පොරොන්දුව කඩ නොකරන්නේය ඉන්නල්ලදීන කෆරූ ලන් තුග්නිය අන්හුම් අම්වාලුහුම් වලා අවුලාදුහුම් මිනල්ලාහි ෂයිආ وَأُولَٰئِكَ هُمْ وَقُودُ النَّارِ كَدَأْبِ آلِ فِرْعَوْنَ وَالَّذِينَ مِنْ قَبْلِهِمْ كَذَّبُوا بِآيَاتِنَا فَأَخَذَهُمُ اللَّهُ بِذُنُوبِهِمْ وَاللَّهُ شَدِيدُ الْعِقَابِ سببين ما پرتික්ෂේප කරන අයට ඔවුන්ගේ ධන සම්පත්ද දරුවන්ද අල්ලාහ් අභියස කිසිඳු පිහිටක් නොවනු ඇත අපායේ ඉන්ධන වනුයේ ඔවුන්මය ඔවුන්ගේ අවසානය ෆිරවුන්ගේ ජනයාගේ හා ඔවුන්ට කලින් සිටි අවිශ්වාසකයින් වන අයගේ අවසානය ලෙසින්මය ඔවුහු අපගේ දේව වදන් බොරුයයි කීහ එහෙයින් ඔවුන්ගේ පාපයන් නිසා අල්ලාහ් ඔවුන් සිය ග්‍රහණයට ගත්තේය පාපයට දඩුවම් දීමේදී අල්ලාහ් ඉතාමත් දැඩිය قُلْ لِلَّذِينَ كَفَرُوا سَتُغْلَبُونَ وَتُحْشَرُونَ إِلَى جَهَنَّمَ وَبِئْسَ الْمِهَادُ قَدْ كَانَ لَكُمْ آيَةٌ فِي فِئَتَيْنِ الْتَقَتَا فِئَةٌ تُقَاتِلُ فِي سَبِيلِ اللَّهِ وَأُخْرَى كَافِرَةٌ يَرَوْنَهُم مِثْلَيْهِمْ رَأْيَ الْعَيْنِ وَاللَّهُ يُؤَيِّدُ بِنَصْرِهِ مَنْ يَشَاءُ إِنَّ فِي ذَلِكَ لَعِبْرَةً لِأُولِي الْأَبْصَارِ එබැවින් නුඹලා ඉතා ඉක්මනින් පරාජය කරනු ලබනු ඇත. තවද මරණින් පසු නුඹලා නිරය වෙත එක් රැස් කරනු ලබනු ඇතැයි ප්‍රතික්ෂේප කරන්නා වුනට නබි මුහම්මද් පවසව. එය අති බිහිසුණු තැනකි. බදල සටනේදී එකිනෙකාට මුහුණ දුන් ප්‍රතිමල්ලවයින්ගෙන් නුඹලාට පාඩමක් ලැබිය ඇත. එක් පිරිසක් අල්ලාහ්ගේ මාර්ගයේ උදෙසා සටන් කළ අතර අනෙක් පිරිස ප්‍රතික්ෂේප කළ වූහ ඔවුහු තම සේනාවමෙන් අනික් සේනාව දෙගුණයක් ලෙස සියසින්ම දුටුහ අල්ලාහ් තමන්ට අභිමත අයට තමන්ගේ උදව්වෙන් ඔවුන් ශක්තිමත් කරවයි සැබවින්ම දෘෂ්ටිය ඇති අයට එහි උතුම් පාඩමක් ඇත زُيِّنَ لِلنَّاسِ حُبُّ الشَّهَوَاتِ مِنَ النِّسَاءِ وَالْبَنِينَ وَالْقَنَاطِيرِ الْمُقَنطَرَةِ من الذهب والفضة والخيل المسومة والأنعام والحرث ذلك متاع الحياة الدنيا والله عنده حسن المآب قل أأنبئكم بخير من ذلكم للذين اتقوا عند ربهم جنات تجري من تحتها الأنهار خالدين فيها وأزواج مطهرة ورضوان من الله والله بصير بالعباد الذين يقولون ربنا إننا آمنا فاغفر لنا ذنوبنا وقنا عذاب النار سترينها دروان ගොඩගසාගත් රන් රිදී සලකුණු සහිත අශ්වයින් ඔටු ගව මහේෂාදීන් හා කුඹුරු වතු පිටි ආදී සඳහා ඇති තණ්හාව හා ආශාව ජනයාගේ සිත්ගන්නා පරිද්දෙන් දක්වනු ලැබේ. එහෙත් ඒවව නැහි. හුදෙක් මෙලොව අස්තීර ජීවිතය සඳහා ගැනෙන දෑ පමණකි. යලි පිවිසෙන තැනින් හොඳ ස්ථානය ඇත්තේ අල්ලා වෙතය. මේවාට වඩා උතුම් දෑ කුමක්දයි මා නුඹලාට කියා දෙන්නද? බිය බැතිමත් වූ අය සඳහා යටින් දිය ඇලි ගලා බස්නා උයන් ඔවුන්ගේ පරමාධිපති වෙත ඇත. ඔවුන් එහි සදා කාලයටම වාසය කරනු ඇත. තවද ඔවුන්ට පාරිශුද්ධ භාර්යාවන්ද අල්ලාහ්ගේ අනුග්‍රහයන්ද ඇතැයි නබි මුහම්මද් පවසව. තවද අල්ලාහ් සිය ගැත්තන් කෙරෙහි ඉතාමත් විමසිලිවන්ත වේ. ඔවුහු කවරෙක්ද නම් අපගේ පරමාධිපති ආනනි. සැබවින්ම අපි විශ්වාස කළෙමු. එනිසා අපට අපගේ පාපයන්ට සමාව දෙනු මැනව. තවද අප නිරේ වේදනාවෙන් මුදවා ගනු මැනව යයි පවසනාය වේ. الصابرين والصادقين والقانتين والمنفقين والمستغفرين بالأسحار شهد الله أنه لا إله إلا هو والملائكة وأولو العلم قائما وَأُولُو الْعِلْمِ قَائِمًا بِالْقِسْطِ لَا إِلَهَ إِلَّا هُوَ الْعَزِيزُ الْحَكِيمُ ඔව්හු ඉවසිලිවන්ත හුය සත්‍යවාදී හුය කීකරු වන්නා හුය අල්ලාහ්ගේ මාර්ගයේහි දානශීලියෙහි යෙදෙනා හුය අලුයම් කාලයේ අල්ලාහ්ගෙන් සමාව අයදින්නා හුය සැබවින්ම ඔහු හැර අන් දෙවියෙකු නොමැති බවට අල්ලාහ් සාක්ෂි දරයි මලක්වරුද දැනුමින් පිරිපුන් අයද සර්ව බලධාරී සර්වඥානී වූ අල්ලාහ් හැර අන් දෙවි කෙනෙකු නැති බවට සත්‍යයෙන් හා යුක්තියෙන් යුතුව සහතික කරති ඉන්න الدين عند الله الاسلام وما اختلف الذين أوتوا الكتاب إلا من بعد ما جاءهم العلم بغيا بينهم ومن يكفر بآيات الله فإن الله سريع الحساب فإن حاد فقل أسلمت وجهي لله ومن اتبعن وقل للذين أوتوا الكتاب والأميين أأسلمتم فإن أسلموا فقد اهتدوا وإن تولوا فإنما عليك البلاغ والله بصير بالعباد සැබවින්ම අල්ලාහ් වෙත පිළිගත් ජීවන මාර්ගය වන්නේ ඉස්ලාම් පමණකි. ධර්ම ග්‍රන්ථය දෙනු ලැබූ අය ඔවුන්ට පැහැදිලි ඥානය පහළ වූ අයන් පසු ඔවුන් අතර වූ ඊර්ෂ්‍යාව නිසා මිස වෙනස් නොවූහ. යමෙකු අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කරන්නේද සැබවින්ම අල්ලාහ් ගණන් ගැනීමෙහි ඉතා ශීඝ්‍ර බව ඔවුන් දැනගත යුතුයි. නබි මුහම්මද් ඔවුන් නුඹ හා වාදයට එළඹුණහොත් මාත් මාගේ අනුගාමිකයිනුත් අල්ලාහ්ට ඒකාන්තයෙන්ම යටත් වූ වෙමුයි පවසව. තවද ධර්ම ග්‍රන්ථය දෙනු ලැබූ අයගෙනුත් දෙනු නොලැබූ අයගෙනුත් නුඹලා ඔහුට යටත් වූවාහුදැයි අසව. ඔවුහු යටත් වූවාහු නම් සැබවින්ම ඔවුන් නිවැරදි මඟ පෙන්වීම ලැබුවා වන්නේය. එහෙත් ඔවුන් ඉන් බැහැරවන්නාහු නම් නුඹ ඒ පිළිබඳව කරදර නොවිය යුතුයි. නුඹගේ එකම වගකීම වූයේ සැබවින්ම මාර්ගෝපදේශය ඔවුන්ට දැන්වීම පමණකි. තම ගැත්තන් කෙරෙහි අල්ලාහ් ඉතාමත් විමසිලිවන්තය. ඉන්නල් ලදීන යක්ෆුරූන බිආයාතිල්ලාහි වයක්තුලූනන් නබියීන බිගෛරි හක්. ويقتلون النبيين بغير حق ويقتلون الذين يأمرون بالقسط من الناس فبشرهم بعذاب أليم أولئك الذين حبطت أعمالهم في الدنيا والآخرة وما لهم من ناصرين සැබවින්ම අල්ලාහගේ අනපනත් ප්‍රතික්ෂේප කරමින්ද අයුක්ති සහගත ලෙස නබිවරුන් ඝාතනය කරමින්ද ජනතාව අතුරින් නීති සාධාරණේ හා යුක්තිය පැනවීම පිණිස අනකරන අය ඝාතනය කරමින්ද සිටින්නා වූ අයට වේදනාකාරී දඩුවම පිළිබඳව සුභාරංචිය දන්වව මෙලවදී පරලවදී ඔවුන්ගේ වැඩ කටයුතු අර්ථ ශූන්‍යව නිෂ්ඵල වූ අය ඔවුන්මය තවද ඔවුන්ට පිහිටවන්නෝද නැත. ألم تر إلى الذين أوتوا نصيبا من الكتاب يدعون إلى كتاب الله ليحكم بينهم ثم يتولى فريق منهم وهم معرضون ذلك بأنهم قالوا لن تمسنا النار إلا أياما معدودات وغرهم في دينهم ما كانوا يفترون فكيف إذا جمعناهم ليوم لا ريب فيه وَوُفِّيَتْ كُلُّ نَفْسٍ مَّا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ නබි මුහම්මද් ධර්ම ග්‍රන්ථයේ කොටසක් ලද්දවුන්ගේ හැසිරීම නුඹ මෙනෙහි නොකළේද? ඔවුන් අතර විනිශ්චය කරනු පිණිස අල්ලාහ්ගේ ග්‍රන්ථය වෙත ඔවුන් කැඳවන අවස්ථාවේදී ඔවුන්ගින් පිරිසක් ඊට අකමැතිව එය පැහැරහරි නොය. එය නියමිත දින ගණනකට මිස නිරය අප ස්පර්ශ නොකරන්නේ යයි ඔවුන් කී නිසාය. ඔවුන්ගේ ධර්මයෙහි ඔවුන් ගොතාගත් බොරු ඔවුන් රවටා දැමුවේය. එහෙත් සැබවින්ම එළඹෙන ඒ දිනෙහිදී අප ඔවුන් එක් රැස් කර ඔවුන්ගෙන් කිසිවෙකුටත් අසාධාරණයක් නොකර ඔවුන් උපයාගත් පරිදි සෑම කෙනෙකුටම ඔවුනට අයද්දේ ඔවුනට සම්පූර්ණයෙන්ම ගෙවනු ලැබුවහොත් කුමක් වේද? قل اللهم مالك الملك تؤتي الملك من تشاء وتنزع الملك ممن تشاء وتعز من تشاء وتذل من تشاء بيدك الخير إنك على كل شيء قدير تولج الليل في النهار وتولج النهار في الليل وتخرج الحي من الميت وتخرج الميت من الحي وترزق من تشاء بغير حساب لا يتخذ المؤمنون الكافرين أولياء من دون المؤمنين ومن يفعل ذلك فليس من الله في شيء إلا أن تتقوا منهم تقاه ويحذركم الله نفسه وإلى الله المصير නබි මුහම්මද් මෙසේ පවසව. යා අල්ලාහ්, සියලු රාජ්‍යයේ පරමාධිපති ආනනි, ඔබ ඍෂි කෙනෙකුට රාජ්‍ය පුදන්නේය. තවද ඔබ ඍෂි පරිදි තව කෙනෙකුගෙන් රාජ්‍ය ඉවත් කරගන්නේය. තවද ඔබ ඍෂි කෙනෙකු උසස් තත්වයකට පත් කරන්නේය. ඔබ ඍෂි පරිදි කෙනෙකු පහත් තත්වයකට හෙළන්නේය. සියලුම යහපත් දේ ඔබ අතෙහි පවතින්නේය. සැබවින්ම ඔබ සියලු දේ කෙරෙහි බල සම්පන්නය. රෑ දහවලෙහි ඔබ ඇතුළු කරන්නේය. තවද දහවල රෑෙහි ඇතුළු කරන්නේය. අප්‍රාණකදයින් ප්‍රාණකදය හෙලි කරන්නේය. ප්‍රාණකදයින් අප්‍රාණකදය හෙලි කරන්නේය. තවද ඔබ අභිමත වූ කෙනෙකුට අප්‍රමාණව පෝෂණය සපයන්නේය. විශ්වාසවන්තයින් විශ්වාසවන්තයින්ව මිස ප්‍රතික්ෂේප කරන්නවුන් ආරක්ෂකයින් ලෙස නොගත යුතුයි. ප්‍රතික්ෂේප කරන්නන් වූ ඔවුන්ගෙන් නුඹලා වද හිංසාදීන් ආරක්ෂා වීමට මිස යමෙකු මෙසේ කරයි නම් අල්ලාහ සමග කිසිම සම්බන්ධයක් ඔහුට නැත. තවද අල්ලාහ තමා ගැන නුඹලාට අවවාද කරන්නේය. නුඹලා යලිත් පමුණුවන තැන අල්ලාහ වෙතය. قُلْ إِن تُخْفُوا مَا فِي صُدُورِكُمْ أَوْ تُبْدُوهُ يَعْلَمْهُ اللَّهُ وَيَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَاللَّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ يَوْمَ تَجِدُ كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ مِنْ خَيْرٍ مُحْضَرًا وَمَا عَمِلَتْ مِنْ سُوءٍ تَوَدُّ لَوْ أَنَّ بَيْنَهَا وَبَيْنَهُ أَمَدًا بَعِيدًا وَيُحَذِّرُكُمُ اللَّهُ نَفْسَهُ وَاللَّهُ رَؤُوفٌ بِالْعِبَادِ නුඹලාගේ හදවත් තුල කවරක් තිබුණද නුඹලා එය සැඟවුවද හෙලිකලද අල්ලාහ එය මැනවින් දනි. තවද අහස්වල ඇති දෑද මහ පොළවේ ඇති දෑද ඔහු මැනවින් දනි. අල්ලාහ සියලු දෑ කෙරෙහි බල සම්පන්නයයි. නබි මුහම්මද් පවසව තමන් කර ඇති යහපත් දෑද තමන් කර ඇති වැරදි දෑද තමන් ඉදිරියේ දිස්වන දිනේ පැමිණෙන විට ඔහුට සිටිනු ඇත්තේ එය එනම් නරක දේ හා තමන් අතර දීර්ඝ පරතරයක් වීනම් කතරම් අගේද යනුයි. තමාට බියවන ලෙස අල්ලාහ නුඹලාට අනතුරු ඇඟවීමක් කරයි. අල්ලාහ සිය ගැත්තන් කෙරෙහි සානුකම්පිතය. قُلْ إِن كُنتُمْ تُحِبُّونَ اللَّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللَّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ قُلْ أَطِيعُوا اللَّهَ وَالرَّسُولَ فَإِن تَوَلَّوْا فَإِنَّ اللَّهَ لَا يُحِبُّ الْكَافِرِينَ إن الله اصطفى آدم ونوحا وآل إبراهيم وآل عمران على العالمين ذرية بعضها من بعض والله سميع عليم نبلا අවංකවම අල්ලාහට ඇලුම් කරන්නාහු නම් මා අනුගමනය කරව එවිට අල්ලාහ නුඹලාට ඇලුම් කරයි. තවද නුඹලාට නුඹලාගේ පාපයන් සඳහා සමාවද දෙනු ඇත. අල්ලාහ ක්ෂමාශීලී හා මහා කරුණාන්විත දෙයයි නබි මුහම්මද් ජනයාට පවසව. අල්ලාහට කීකරුවව්. තවද රසූල්වරයාටත් කීකරුවනුයි නබි මුහම්මද් පවසව. මෙසේ පැවසීමෙන් පසුවත් ඔවුහු පිටුපෑවාහු නම් සැබවින්ම අල්ලාහ ප්‍රතික්ෂේප කරන්නන් ඇලුම් නොකරන්නේය. අල්ලාහ සිය මාර්ගෝපදේශයේ එවීම සඳහා ලෝකයේ සෙසු සියල්ලන්ටම වඩා ආදම් නූහ් ඉබ්‍රාහීම්ගෙන් පැවතෙන්නන් සහ ඉම්රාන්ගෙන් පැවතෙන්නන් සැබවින්ම තෝරාගෙන ඇත. මෙම නබිවරු එකම පරපුරකට අයත් වූ එකිනෙකාගෙන් පැවතෙන්නෝ වූහ. අල්ලාහ සර්ව ශ්‍රාවකය إذ قالت امرأة عمران رب إني نذرت لك ما في بطني محررا فتقبل مني إنك أنت السميع العليم فلما وضعتها قالت رب إني وضعتها أنثى والله أعلم بما وضعت وليس الذكر كالأنثى وإني سميتها مريم وإني أعيذها بك وذريتها من الشيطان الرجيم فتقبلها ربها بقبول حسن وأنبتها نباتا حسنا وكفلها زكريا كلما دخل عليها زكريا المحراب وجد عندها رزقا قال يا مريم أنى لك هذا قالت هو من عند الله إن الله يرزق من يشاء بغير حساب ඉම්රාන්ගේ ස්ත්‍රිය ප්‍රාර්ථනා කරමින් පරමාධිපති ආනනි මාගේ ගැබෙහි සිටින්නා ඔබගේ විශේෂ සේවය සඳහා කැප වූවෙකු බවට සැබවින්ම මම බාරවෙමි. එබැවින් මාගෙන් මෙම විශේෂ පූජාව පිළිගනු මැනව සැබවින්ම ඔබ සර්ව ශ්‍රාවකය සර්වඥයයි පැවසූ සැටි සිහියට නගව. පසුව ඇය දරුවා ප්‍රසූත කළ විට මාගේ පරමාධිපති ආනනි මා ප්‍රසූත කර ඇත්තේ ගැහැණු ළමයෙක්යි. ඇය පැවසුවාය. ඇය ප්‍රසූත කළ දෑ අල්ලාහ් මැනවින් දැන සිටියේය. පිරිමි ළමයෙකු ගැහැණු ළමයෙකු මෙන් නැත. තවද මම ඇයට මරියම් යැයි නම් කළෙමි. ශාපලත් ෂයිතන්ගේ උවදුරු වලින් ඇයටත් ඇගේ අනාගතයේදී බිහිවන දූපුතුන්ටත් ආරක්ෂාව සලසන ලෙස මම ඔබෙන් අයද සිටිමි. ඇය පැවසුවාය. එවිට ඇගේ පරමාධිපති ආනන් ඉතා දයාන්විතව ඇය පිළිගෙන ඇය යහපත් ලෙස වැඩෙන්නට සලස්වා ඇය රැක බලා ගැනීමට සකරියාට බාර කළේය. ඇය බැලීම සඳහා සකරියා ආරුක්කුවට කවර විටක උවද ඇතුළු වන විට ඇය වෙත යම් යම් කැවිලි වර්ග තිබෙනු දකි. එවිට මරියම් ඔබට මේවා ලැබුණේ කොහෙන්දැයි ඔහු ඇසීය. එවිට ඇය ඒවා ලැබුණේ අල්ලාහ්ගෙන්ය. සැබවින්ම අල්ලාහ් තමන්ට අභිමත අයට අප්‍රමාණව සපයනු ඇතැයි එය පැවසුවාය. هنالك دعا زكريا ربه قال رب هب لي من لدنك ذرية طيبة إنك سميع الدعاء فنادته الملائكة وهو قائم يصلي في المحراب أن الله يبشرك بيحيى مصدقا بكلمة من الله وسيدا وحصورا ونبيا من الصالحين قال رب أنى يكون لي غلام وقد بلغني الكبر وامرأتي عاقر قال كذلك الله يفعل ما يشاء قال رب اجعل لي آية قال آيتك ألا تكلم الناس ثلاثة أيام إلا رمزا واذكر ربك كثيرا وسبح بالعشي والإبكار එකල්හි සකරියා සිය පරමාධිපති ආනන් හඬගසා මාගේ පරමාධිපති ආනනි ඔබගෙන් යහපත් පරපුරක් මට ප්‍රදානය කරනු මැනව සැබවින්ම ඔබ ප්‍රාර්ථනාවන්ට සවන් දෙන්නායයි කීය. ඔහු ආරුක්කුවේ මෙසේ සලාත් ඉටු කරමින් සිටින විට මලක්වරු පැමිණ ඔබට අල්ලාහ්ගේ ආඥාවක් තහවුරු කරන්නෙකු ඌද ශ්‍රේෂ්ඨ නායකයෙකු ඌද දැඩි විනයකින් ඌද යහපත් අයතුරින් නබිවරයෙකු ඌද යහ්යා නමින් ලැබෙන්නට යන පුතෙකු පිළිබඳව සුභාරංචිය අල්ලාහ් දෙනු ඇතැයි පැවසූහ. එවිට සකරියා මාගේ පරමාධිපති ආනනි මා දැන් බෙහෙවින් මහලුවියට පත් වී සිටින බැවින්ද මාගේ භාර්යාව වද තැනැත්තියක් බැවින්ද මට කෙසේනම් පුතෙකු ලැබෙන්නේදැයි ඇසුවේය. මීට පිළිතුරු ඌයේ එසේම වන්නේ යන්නයි අල්ලාහ් තමාට අභිමත දෙයක් කරන්නේයයි සුරදූතවරු කීහ. එවිට සකරියා මාගේ පරමාධිපති ආනනි මට සංඥාවක් දෙනු මැනවයි පැවසිය. නුඹේ සංඥාව නම් දෙදිනක් ගතවනතුරු අංග චලනයෙන් හැර අන්වෙසකින් මිනිසුන් සමග නුඹ කතා නොකිරීමය. මෙම කාලය ඇතුළත නුඹ නුඹගේ පරමාධිපති ආනන් බෙහෙවින් සිහිපත් කරව. උදේ සවස ඔහුගේ ගුණගායනයෙහි යෙදෙනුයි සුර දූතවරු පැවසූහ. وَإِذْ قَالَتِ الْمَلَائِكَةُ الْمَلَائِكَةُ يَا مَرْيَمُ إِنَّ اللَّهَ اصْطَفَاكِ وَطَهَّرَكِ وَاصْطَفَاكِ عَلَى نِسَاءِ الْعَالَمِينَ يَا مَرْيَمُ اقْنُتِي لِرَبِّكِ وَاسْجُدِي وَارْكَعِي مَعَ الرَّاكِعِينَ ذَلِكَ مِنْ أَنْبَاءِ الْغَيْبِ نُوحِيهِ إِلَيْكَ وَمَا كُنْتَ لَدَيْهِمْ إِذْ يُلْقُونَ أَقْلَامَهُمْ أَيُّهُمْ يَكْفُلُ مَرْيَمُ وَمَا كُنْتَ لَدَيْهِمْ إِذْ يَخْتَصِمُونَ ඉක්බිතිව නිසි කාලය පැමිණි විට මරියම් සැබවින්ම අල්ලාහ් නුඹ උසස් තත්වයකට පත් කොට ඇත. තවද නුඹ පාරිශුද්ධ කොට ඇත. තවද ඔහුගේ සේවය සඳහා ලොව සියලුම ස්ත්‍රීන් අතුරින් නුඹ තෝරාගෙන ඇතැයි මලක්වරු පැවසූහ. "ඕ මරියම්, නුඹගේ පරමාධිපතිට කීකරුවව්. ඔහුට සජදා එනම් නලල බිම තබා වැඳ වැටිර නමස්කාර කරව්. තවද රුකු එනම් වැඳ නමස්කාර කරන්නන් සමග රුකු කරනුයි මලක්වරු පැවසුවහ. නබි මුහම්මද් අප විසින් නුඹට හෙළිදරව් කරනු ලැබූ গুপ্ত වෘතාන්තයන් මේවායි. දේවස්ථානයේ පූජකයින් තමන් අතරින් කවරෙකු මරියම්ගේ බාරකාරයා විය යුතුදැයි විසඳීමට ඔවුන්ගේ පන්හිඳවල් විසිකිරීමේ එනම් කුසපත් අදින අවස්ථාවේදී නුඹ ඔවුන් සමග නොසිටියේය. ඔවුන් ඒ පිළිබඳව විවාද කරන විටදීද නුඹ ඔවුන් සමග නොසිටියේය. إذ قالت الملائكة يا مريم إن الله يبشرك بكلمة منه اسمه المسيح عيسى بن مريم وجيها في الدنيا والآخرة وجيها في الدنيا والآخرة ومن المقربين ويكلم الناس في المهد وكهلا ومن الصالحين قالت رب أنى يكون لي ولد ولم يمسسني بشر قال كذلك الله يخلق ما يشاء إذا قضى أمرا فإنما يقول له كن فيكون ويعلمه الكتاب والحكمة والتوراة والإنجيل او مريم الله تماغي آتنياوك පිළිබඳව شبهارංචිය ඔබ වෙත එවයි ඔහුගේ නම මරියම්ගේ පුත් මසීහ ඊසා වනු ඇත ඔහුට මෙලොවදීත් පරලොවදීත් බොහෝ ගරු සම්මාන ලැබෙනු ඇත. ඔහු අල්ලාහ්ට වඩාත් සමීප වූවන් අතරද වනු ඇතැයි මලක්වරු කී සැටි සිහිපත් කරව. තවද තොටිල්ලේ හිඳින විට මෙන්ම වැඩි පිරිපුන් වූ විටද ඔහු 100 ජනයාට කතා කරනු ඇත. තවද ඔහු ධර්මිෂ්ඨයින් අතරෙහි සිටිනු ඇතැයිද මලක්වරු පැවසූහ. මේ ඇසූ මරියම් මාගේ පරමාධිපති ආනනි කිසිදු පුරුෂයෙකු මා ස්පර්ශ කොටවත් නැති විට මට පුත්‍රයෙකු ලැබෙන්නේ කෙසේදයි ඇය විමසුවාය. ඒ එසේම වන්නේය. අල්ලාහ් තමාට අබිමත දෑ මවයි. ඔහු යමක් තීරණය කළ විට එසේ වේවායයි පවසයි. එවිට එය එසේම සිදුවන්නේ යයි ඔහු එනම් මලක්වරයා පැවසුවේය. සිය පණිවිඩය තවදුරටත් ප්‍රකාශ කළ මලක්වරයා මෙසේද කීය. ඔහු එනම් අල්ලාහ් ඔහුට ධර්ම ග්‍රන්ථයේද ප්‍රඥාවද තවුරාතේද ඉංජීලයේද උගන්වයි. وَرَسُولًا إِلَى بَنِي إِسْرَائِيلَ أَنِّي قَدْ جِئْتُكُمْ بِآيَةٍ مِنْ رَبِّكُمْ أَنِّي قَدْ جِئْتُكُمْ بِآيَةٍ مِنْ رَبِّكُمْ أَنِّي أَخْلُقُ لَكُمْ مِنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ فَأَنْفُخُ فِيهِ فَيَكُونُ طَيْرًا بِإِذْنِ اللَّهِ وَأُبْرِئُ الْأَكْمَهَ وَالْأَبْرَصَ وَأُحْيِي الْمَوْتَى بِإِذْنِ اللَّهِ وَأُنَبِّئُكُمْ بِمَا تَأْكُلُونَ وَمَا تَدَّخِرُونَ فِي بُيُوتِكُمْ إن إِنَّ فِي ذَلِكَ لَآيَةً لَكُمْ إِن كُنتُم مُؤْمِنِينَ وَمُصَدِّقًا لِمَا بَيْنَ يَدَيَّ مِنَ التَّوْرَاةِ وَلِأُحِلَّ لَكُمْ بَعْضَ الَّذِي حُرِّمَ عَلَيْكُمْ وَجِئْتُكُمْ بِآيَةٍ مِّنْ رَبِّكُمْ فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونَ إِنَّ اللَّهَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ هَذَا صِرَاطٌ مُسْتَقِيمٌ තවද ඊශ්‍රායෙල්ගේ පුත්‍රයින් සඳහා රසූල්වරයා වශයෙන්ද ඔහු පත් කරනු ඇතැයි මලක්වරයා කීය. ඉක්බිතිව ඊසා රසූල්වරයෙකු වශයෙන් ඊශ්‍රායෙල්ගේ පුත්‍රයින් වෙත පැමිණි කල මම නුඹලාගේ පරමාධිපතිගෙන් පැහැදිලි සංඥාවක් ඇතිව නුඹලා වෙත පැමිණීමි. සැබවින්ම මම නුඹලාට මැටියෙන් කුරුල්ලෙකුගේ අනුරුවක් තනා ඌට ශ්වාසය පිඹිමි. එවිට ඌ අල්ලාහ්ගේ අනින් කුරුල්ලෙක් වෙයි. තවද මම උපතින්ම අන්ධයන් හා ලාදුරු රෝගීන් සුවපත් කරමි. තවද මලවුන්ට මම අල්ලාහ්ගේ අනින් ප්‍රාණය දෙමි. තවද නුඹලා අනුභව කරන්නේ කුමක්ද? නුඹලා සිය නිවෙස්වල ගබඩා කර ඇත්තේ කුමක්ද යන්න මම නුඹලාට දැනුම් දෙමි. නුඹලා විශ්වාස කරන්නේ හුනම් සැබවින්ම මෙහි නුඹලාට සංඥාවක් ඇත. මා පැමිණියේ මා ඉදිරියේ දැන් පවතින තවුරාත්හි ඇති දෑ සත්‍ය කරවන්නෙකු ලෙසත් නුඹලාට තහනම් කරනු ලැබූ ඇතැම් දේවල් නුඹලාට අනුමත කිරීමටත්ය. තවද මම නුඹලාගේ පරමාධිපතිගෙන් පැහැදිලි සංඥාවක් ඇතිව නුඹලා වෙත පැමිණියෙමි. එබැවින් අල්ලාහ් කෙරෙහි බියබැතිමත් වව්. තවද මට කීකරු වව්. සැබවින්ම අල්ලාහ් මාගේ පරමාධිපතිද නුඹලාගේ පරමාධිපතිද වෙයි. එබැවින් ඔහුට පමණක් ගැතිකම් කරව. ඍජු මාර්ගයේ මෙයයි. فلما أحس عيسى منهم الكفر قال من أنصاري إلى الله قال الحواريون نحن أنصار الله آمنا بالله واشهد بأننا مسلمون ربنا آمنا بما واتبعنا الرسول فاكتبنا مع الشاهدين ومكروا ومكر الله والله خير الماكرين ඊශ්‍රායෙල්ගේ පුතුන් වන ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම ඊසා වටහාගත් කලෙහි අල්ලාහ්ගේ මාර්ගයෙහි මට උදව් කරන්නෝ කවරහුදැයි ඇසිය. අපි අල්ලාහ්ගේ මාර්ගයෙහි උදව් කරන්නෝ වෙමු. අපි අල්ලාහ් විශ්වාස කළෙමු. එබැවින් අපි මුස්ලිම් වරුන් එනම් අල්ලාහ්ට සම්පූර්ණයෙන්ම අවනත වූ අය බවට ඔබ සාක්ෂි දරනුයි. හවාරියුන් හෝ එනම් අනුගාමිකයෝ පෙවසූහ. අපගේ පරමාධිපති ආනනි, නුඹ පහල කළ දෑ අපි විශ්වාස කළෙමු. අපි නුඹගේ රසූල්වරයා අනුගමනය කළෙමු. එබැවින් සාක්ෂි දරන්නන් අතරට අපවද සටහන් කරනු මැනව. එවිට ඔවුහු එනම් ඊසා විශ්වාස නොකළ ඊශ්‍රායෙල් පුත්‍රයෝ ඔහුට විරුද්ධව සැලසුම් කරන්නට පටන් ගත්හ. අල්ලාහ්ද සිය රහස් සැලැස්ම සැලසුම් කළේය. සැලසුම් කරුවන් අතුරින් අල්ලාහ් විශිෂ්ටතම වන්නේය. إذ قال الله يا عيسى إني متوفيك ورافعك إلي ومطهرك من الذين كفروا وجاعل الذين اتبعوك فوق الذين كفروا إلى يوم القيامة ثم إلي مرجعكم فأحكم بينكم فيما كنتم فيه تختلفون فأما الذين كفروا فأعذبهم عذابا شديدا في الدنيا والآخرة وما لهم من ناصرين أهو إيسا සැබවින් මම නුඹ ආපසු කැඳවන්නෙමි. තවද මා වෙතට නුඹ ආරෝහණය කරන්නෙමි. ප්‍රතික්ෂේප කළවුන්ගෙන් ඔවුන්ගේ අයහපත් හා අතිශයින් කිලිෂ්ඨ පරිසරයෙන් නුඹ පිරිසුදු කරන්නෙමි. නුඹව අනුගමනය කළවුන් මලවුන් කෙරෙන් නැගිටීමේ දිනෙතෙක් ප්‍රතික්ෂේප කළවුන් අභිබවා උච්චස්ථානයේ තබන්නෙමි. ඉක්බිතිව අවසානයේදී නුඹලා සියල්ලන්ගේ ආපසු පැමිණීම මා වෙතයි. නුඹලා කෙරෙහි ඇති වෙනස්කම් හා මතභේද අනුව එවිට මම නුඹලා අතර විනිශ්චය කරන්නෙමි. අල්ලාහ් පැවසිය. ප්‍රතික්ෂේප කළවුන්ගේ තත්ත්වය නම් මම මෙලොවදී පරලොවදී දරුණු ලෙස දඩුවම් කරමි. ඔවුනට පිහිටවීමට කවරෙකුවත් නොසිටිනු ඇත. وَأَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَيُوَفِّيهِمْ أُجُورَهُمْ وَاللَّهُ لَا يُحِبُّ الظَّالِمِينَ ذَلِكَ نَتْلُوهُ عَلَيْكَ مِنَ الْآيَاتِ وَالذِّكْرِ الْحَكِيمِ إن مثل عيسى عند الله كمثل آدم خلقه من تراب ثم قال له كن فيكون الحق من ربك فلا تكن من الممترين تود විශ්වාස කර යහපත් ක්‍රියාවන් කළ අයට නම් ලැබිය යුතු පූර්ණ ප්‍රතිඵල සම්පූර්ණයෙන් ඔවුන්ට ඔහු තිලින කරයි. අල්ලාහ් අපරාධ කරන්නන් ප්‍රිය නොකරයි. අප නුඹට පවසන එය සංඥාවන්ගෙන් හා ප්‍රඥාශීලී උපදෙස් වලින් යුක්තය. අල්ලාහ් කෙරෙහි ඊසාගේ උත්පත්තියේ සමානත්වය ආදම්ගේ උපත හා සමානය. අල්ලාහ් ඔහු එනම් ආදම් පොළවේ පසින් මවා පසුව ඊට කුන් වනු යැයි පැවසිය. එවිට ඔහු ඇතිවිය. මෙය නුඹගේ පරමාධිපති විසින් පළ කරනු ලබන සත්‍යයයි. එනිසා නුඹ එය සැක කරන්නන් අතුරින් කෙනෙකු නොවිය යුතුයි. فَمَنْ حَاجَّكَ فِيهِ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ وَأَنفُسَنَا وَأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَةَ اللَّهِ عَلَى الْكَاذِبِينَ إِنَّ هَذَا لَهُوَ الْقَصَصُ الْحَقُّ وَمَا مِنْ إِلَٰهٍ إِلَّا اللَّهِ وَإِنَّ اللَّهَ لَهُوَ الْعَزِيزُ الْحَكِيمُ فَإِن تَوَلَّوْا فَإِنَّ اللَّهَ عَلِيمٌ بِالْمُفْسِدِينَ نبي محمد නුඹට මේ ඥානය පහළ වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් කවරෙකු හෝ නුඹ සමග වාදයට එළඹුණොත් එන්න අප එකට එකතු වී අපගේ දරුවන් හා නුඹලාගේ දරුවන්ද අපගේ ස්ත්‍රීන් හා නුඹලාගේ ස්ත්‍රීන්ද අපද නුඹලාද එකට රැස් වී බොරුකාරයින් වෙත අල්ලාහ්ගේ ශාපය හිමි වේවායයි අපි යදිමුයි පවසව. සැබවින්ම මේ වාය සත්‍ය කතාවන්නේ. අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමෙත. සැබවින්ම අල්ලාහ් සර්ව බල සම්පන්නය, සර්ව ප්‍රඥාවන්තය. මෙසේ කළ විට ඔවුන් එම අභියෝගය පිළි නොගෙන පිටුපා යතොත් එය ඔවුන්ගේ අනර්ථකාරී ක්‍රියාවන් පිළිබඳව පැහැදිලි සාක්ෂියකි. අනර්ථකාරී ක්‍රියාවන්හි යෙදෙන්නන් පිළිබඳව අල්ලාහ් සැබවින්ම දන්නාය. قُلْ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْا إِلَى كَلِمَةٍ سَوَاءٍ بَيْنَنَا وَبَيْنَكُمْ ألا نعبد إلا الله ولا نشرك به شيئا ولا يتخذ بعضنا بعضا أربابا من دون الله فإن تولوا فقولوا اشهدوا بأننا مسلمون يا أهل الكتاب لم تحاجون في إبراهيم وما أنزلت التوراة والإنجيل إلا من بعده අෆලා තාකිලූන් දහම් ලජ්ජනෙයිනි අපි අල්ලාහ හැර අන් කිසිවෙකු ඉබාදත් නොකරමුයිද එනම් අවනත නොවිමුයිද අපි ඔහුට අන් කිසිවක් සමාන නොකරමුයිද අපගෙන් සමහරෙක් අල්ලාහ හැර අන් කිසිවෙකු අර්බාබ් එනම් පරමාධිපතියන් ලෙසින් නොගනිමුයිද අප අතරද නුඹලා අතරද පොදු සම්මුතියකට එළඹුමුයිද නබි මුහම්මද් පවසව එවිට ඔවුන් නුඹගේ ආරාධනාව පිළිගෙන පිටුපෑවහොත් සැබවින්ම අප මුස්ලිම් වරුන් එනම් අල්ලාහට පමණක් ඉබාදත් කරන ඔහුට පමණක් යටහත් වන බවට නුඹලා සාක්ෂි දරනුයි නබි මුහම්මද් පවසව දහම් ලජ්ජනෙයිනි ඉබ්‍රාහීම්ගේ ධර්මය ගැන නුඹලා වාද කරන්නේ මන්ද තවුරාත් සහ ඉන්ජීල් සුභාරංචියේ එවන ලද්දේ ඔහුට බොහෝ කලකට පසුව බව නුඹලා දන්නේය එසේනම් මේ පමණක්වත් නුඹලා තේරුම් නොගන්නේ මන්ද හා අන්තුම් හාඋලායි හාජජතුම් ෆීමා ලකුම් බිහි ඉල්මුන් ෆලිම තුහාජ්ජුන ෆීමා ලයිස ලකුම් බිහි ඉල්ම් والله يعلم وأنتم لا تعلمون ما كان إبراهيم يهوديا ولا نصرانيا ولكن كان حنيفا مسلما وما كان من المشركين إن أولى الناس بإبراهيم للذين اتبعوه وهذا النبي والذين آمنوا والله ولي المؤمنين නුඹලාට ඒ ගැන එක්තරා ප්‍රමාණයකට දැනුමක් තිබුණු කරුණු සම්බන්ධයෙන් බෙහෙවින් වාද කළාහුය එසේනම් නුඹලාට ඒ ගැන කිසිම දැනුමක් නැති දෙයක් අරබයා වාද කරන්නේ කවර හේින්ද අල්ලාහ් මැනවින් දනි ඒත් නුඹලා නොදනි ඉබ්‍රාහීම් යුදෙව්වෙකු හෝ කිතුණුවෙකු නොවිය නමුත් ඔහු වැරදි දහම් අත්හල අවංක මුස්ලිම් එනම් අල්ලාහට කීකරුවන අයෙක් විය තවද අල්ලාහට ආදේශ තබන්නන්ගෙන් කෙනෙක්ද නොවිය සැබවින්ම මිනිසුන් අතුරින් ඉබ්‍රාහීම් සමග සම්බන්ධකමක් කියා සිටීමට හොඳම සුදුසෝ වනුයේ ඔහු අනුගමනය කළ අයද මෙම නබිවරයාද විශ්වාසකයෝද වෙති අල්ලාහ් විශ්වාසවන්තයින්ගේ ආරක්ෂකයාවේ وَالدَّائِفَةٌ مِنْ أَهْلِ الْكِتَابِ لَوْ يُضِلُّونَكُمْ وَمَا يُضِلُّونَ إِلَّا أَنْفُسَهُمْ وَمَا يَشْعُرُونَ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَأَنْتُمْ تَشْهَدُونَ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَلْبِسُونَ الحق بالباطل وتكتمون الحق وأنتم تعلمون දහම් ලජ්ජනයාගෙන් කොටසක් කෙසේ හෝ නොබලා මං මුලාවේ හෙළන්නට මහත් අභිලාෂයකින් පසු වෙති. එහෙත් ඔව්හු මං මුලා කරන්නේ අන් කවරෙකුවත් නොව ඔවුන්වමය. ඔව්හු එය වටහා නොගනිති. දහම් ලජ්ජනෙයිනි, නුඹලා දැනුවත්වම සාක්ෂි දරමින් සිටියේදී අල්ලාහ්ගේ සංඥාවන් නුඹලා ප්‍රතික්ෂේප කරන්නේ මන්ද? දහම් ලජ්ජනෙයිනි, නුඹලා සත්‍යය අසත්‍යය සමග පටලවන්නේ මන්ද? තවද නුඹලා දැනුවත්වම සත්‍ය වසන් කරන්නේ කවර හේින්ද? وَقَالَ الطَّائِفَةٌ مِنْ أَهْلِ الْكِتَابِ آمِنُوا بِالَّذِي أُنْزِلَ عَلَى الَّذِينَ آمَنُوا وَجْهَ النَّهَارِ وَاكْفُرُوا آخِرَهُ لَعَلَّهُمْ يَرْجِعُونَ وَلَا تُؤْمِنُوا إِلَّا لِمَنْ تَبِعَ دِينَكُمْ قُلْ إِنَّ الْهُدَى هُدَى اللَّهِ أَنْ يُؤْتَى أَحَدٌ مِثْلَ مَا أُوتِيتُمْ أَوْ يُحَاجُّوكُمْ عِنْدَ رَبِّكُمْ رَبِّكُمْ قُلْ إِنَّ الْفَضْلَ بِيَدِ اللَّهِ يُؤْتِيهِ مَن يَشَاءُ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ يَخْتَصُّ بِرَحْمَتِهِ مَن يَشَاءُ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ විශ්වාසවන්තයින් වෙත පහල කර ඇති දෑ උදය කාලයේ නුඹලා විශ්වාස කර සවස් කාලයේ එහි ප්‍රතික්ෂේප කරව. මෙම උපාය මාර්ගයෙන් ඔවුන් සිය විශ්වාසය හැර යනු ඇතැයි දහම් ලජ්ජනයාගෙන් කොටසක් කියති. තවද නුඹලාගේ දහම අදහන කෙනෙකු හැර අන් කිසිවෙකු නුඹලා විශ්වාස නොකරනුයිද ඔවුහු පවසති. සැබවින්ම නියම මාර්ගෝපදේශය අල්ලාහ්ගේ මාර්ගෝපදේශයයි. මීට පෙර නුඹලාට දෙනු ලැබූ දෙමෙන් දෙයක් වෙන කෙනෙකුට දෙනු ලැබුවේයයිද? නැතහොත් එවැනි හෙළිදරව් ලබන්නවුන් නුඹලාගේ පරමාධිපතිගේ සන්නිධානයේහි නුඹලාට විරුද්ධව පැහැදිලි තර්ක සමග ඉදිරිපත් වන්නේද? එය ඔහුගේ අනුග්‍රහයෙන් යයි නබි මුහම්මද් පවසව්. සැබවින්ම ත්‍යාගශීලී බවයි හා දයාව අල්ලාහ් සතුය. ඔහු විසින් තමාට අභිමත කෙනෙකුට මේවා පිරිනමන්නේයයි නබි මුහම්මද් ඔවුන්ට පවසව. තවද අල්ලාහ් සර්ව ව්‍යාපකය සර්වඥානීය. ඔහු තම අනුග්‍රහය සඳහා තමාට අභිමත වූවෙකු තෝරා ගනි. තවද අල්ලාහ් මහත් වූ වරප්‍රසාද හිමිය. وَمِنْ أَهْلِ الْكِتَابِ مَنْ إِنْ تَأْمَنْهُ بِقِنْطَارٍ يُؤَدِّهِ إِلَيْكَ وَمِنْهُمْ مَنْ إِنْ تَأْمَنْهُ بِدِينَارٍ لَا يُؤَدِّهِ إِلَيْكَ إِلَّا مَا دُمْتَ عَلَيْهِ قَائِمًا ذَلِكَ بِأَنَّهُمْ قَالُوا لَيْسَ عَلَيْنَا فِي الْأُمِّيِّينَ سَبِيلٌ ويقولون على الله الكذب وهم يعلمون بلى من أوفى بعهده واتقى فإن الله يحب المتقين إن الذين يشترون بعهد الله وأيمانهم ثمنا قليلا أولئك لا خلاق لهم في الآخرة ولا يكلمهم الله ولا ينظر إليهم يوم القيامة ولا يزكيهم ولهم عذاب أليم. විශ්වාසයේ පිට තබා ගන්නා ලෙස ඔහුට නුඹ විසින් පවරනු ලැබූ රන් රැසක් වූද ආපසු නුඹට එලෙසින්ම බාර දෙන අන්දමේ සමහරෙක්ද දහම් ලජ්ජනෙයින් අතර සිටිති. එහෙත් නුඹ විසින් ඔවුන්ට විශ්වාසයේ පිට තබා ගන්නා ලෙස පවරනු ලැබූ එකම දීනා රන් කාසියක් වූද නුඹ යලි යලිත් ඉල්ලා සිටියොත් විනා නුඹට ආපසු නොදෙන අන්දමේ සමහරෙක්ද ඔවුන් අතර වෙති. නූගත් ජනයා කෙරෙහි අපහැසිරෙන ආකාරය පිළිබඳව හේතු දක්වාලීමට අප පැඳී නොසිටින බවට ඔවුන් පවසන නිසාය මේ. තවද ඔවුහු දැනුවත්වම අල්ලාහ් පිළිබඳව බොරු පවසති. එහෙත් යමෙක් ඔහුගේ ගිවිසුම ඉටුකර අල්ලාහ්ට බියපැතිමත් වූයේද සැබවින්ම අල්ලාහ් බියපැතිමත් අය ප්‍රිය කරන්නේය. අල්ලාහ් සමග ඇතුළත් වූ ගිවිසුම හා තමන්ගේ දිවුරුම් සුළු මිලට විකුණනායට ඔවුන්ට සැබවින්ම පරලොව ජීවිතයේහි අල්ලාහ්ගේ භාග්‍යයේ කොටසක් නොමෙත. තවද මලවුන් නැගිටවන දිනේදී අල්ලාහ් කරුණාවෙන් යුතුව ඔවුන් අමතන්නේ නැත. ඔවුන් දෙස බලන්නේද නැත. ඔවුන්ගේ පාපයන්ගෙන් ඔවුන් පිරිසිදු කරන්නේද නැත. ඔවුන් සඳහා නියමිතව ඇත්තේ වේදනා සහගත දඩුවමකි. وَإِنَّ مِنْهُمْ لَفَرِيقًا يَلْبُونَ أَلْسِنَتَهُمْ بِالْكِتَابِ لِتَحْسَبُوهُ مِنَ الْكِتَابِ لتحسبوه من الكتاب وما هو من الكتاب ويقولون هو من عند الله وما هو من عند الله ويقولون على الله الكذب وهم يعلمون ما كان لبشر أن يأتيه الله الكتاب والحكم والنبوة ثم يقول للناس كونوا عبادا لي من دون الله ولكن كونوا ربانيين بما كنتم تعلمون الكتاب وبما كنتم تدرسون ولا يأمركم أن تتخذوا الملائكة والنبيين أربابا أيأمركم بالكفر بعد إذ أنتم مسلمون එය කියවන විට තමන් කියවන එය ධර්මග්‍රන්ථයෙන් කොටසක් යයි නොබලාට හැංගී යන පරිද්දෙන් තමන්ගේ දිව හරවා කියවන පිරිසක් ඔවුන් අතර වෙති. එහෙත් ඔවුන් කියවන එය ධර්මග්‍රන්ථයෙන් කොටසක් නොවේ. තවද එය අල්ලාහ්ගෙන් බව ඔවුන් කියති. නමුත් එය අල්ලාහ්ගෙන් නොලැබූ දෙයකි. තවද ඔවුන් දැනුවත්වම අල්ලාහ් කෙරෙහි බුරු පවසති. අල්ලාහ් විසින් යමෙකුට ධර්මග්‍රන්ථය ඥානය හා නබිත්වය පිරිනමනු ලැබුවේද ඔහු ඉන් පසු කිසි දිනකවත් අල්ලාහ් වෙනුවට මට නුඹලා වහලුන් වනුයි මිනිසුන්ට කීම කිසිම මිනිසෙකුට යුතුය නොවන්නේය. නමුත් ඔහු සැබවින්ම කිව යුත්තේ නුඹලා කියවන ධර්මග්‍රන්ථය අනුවද නුඹලා උගන්වන දෑ අනුවද සැබෑ රබ්බානීන් වනු යනුවෙනි. සුර දූතයින් හෝ නබිවරුන් නුඹලාගේ පරමාධිපතීන් බවට පත් කර ගැනීමට කෙදිනකවත් ඔහු එනම් නබිවරයා නුඹලාට අන නොකරනු ඇත. නුඹලා මුස්ලිම් වරුන් එනම් අල්ලාහ්ට යටත් වූ අය වූ පසු ප්‍රතික්ෂේප කිරීමට ඔහු නුඹලාට ඇරයුම් කරයිද? وَإِذْ أَخَذَ اللَّهُ مِيثَاقَ النَّبِيِّينَ لَمَا آتَيْتُكُم مِّن كِتَابٍ وَحِكْمَةٍ ثم جاءكم رسول مصدق لما معكم لتؤمنن به ولتنصرنه قال أأقررتم وأخذتم على ذلكم إصري قالوا أقررنا قال فاشهدوا وأنا معكم من الشاهدين فمن تولى بعد ذلك فأولئك هم الفاسقون أَفَغَيْرَ دِينِ اللَّهِ يَبْغُونَ وَلَهُ أَسْلَمَ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ طَوْعًا وَكَرْهًا وَإِلَيْهِ يُرْجَعُونَ මෙය මානුබලාට පහල කළ ධර්ම ග්‍රන්ථයේද ප්‍රඥාවද වේ. පසුව නුඹලා ළඟ තිබූ දය සත්‍ය කරවන රසූල් වරේකු නුඹලා වෙත පැමිණි කලෙහි නුඹලා සැබවින්ම ඔහු විශ්වාස කළ යුතුයි. තවද ඔහුට උදව් කළ යුතුයි යයි නබිවරුන්ගෙන් අල්ලාහ් ප්‍රතිඥාගත් අයුරුද සිහිපත් කරව. එසේනම් නුඹලා අනුමත කරන්නේද? තවද නුඹලා මේ අනුව මාගේ ප්‍රතිඥාව ග්‍රහණය කර වගකීම පිළිගැනීමට එකඟ වන්නේදයි ඔහු එනම් අල්ලාහ් ඇසිය. අපි එකඟ වෙමුයි ඔවුහු එනම් නබිවරු පැවසූහ. එසේනම් නුඹලා සාක්ෂි දරව්. මමද නුඹලා සමග සාක්ෂි දරන්නන්ගෙන් කෙනෙකු වෙමි. ඔහු එනම් අල්ලාහ් පැවසීය. මින්මතු යමෙකු පිටුපා ගියාහුනම් ඔව්හුමය ෆාසිකූන් හෙවත් අනර්ථකාමීන් වන්නේ. මොවුන් සොයන්නේ අල්ලාහ්ගේ යහමාර්ගය නොවන දහමක්ද? අහස්වල හා මහ පොළවේ සියලුම දෑ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යටත් වන්නේ ඔහුටමය. තවද සියල්ලක්ම ආපසු යන්නේ ඔහු වෙතමය. قُلْ آمَنَّا بِاللَّهِ وَمَا أُنْزِلَ عَلَيْنَا وَمَا أُنْزِلَ عَلَى إِبْرَاهِيمَ وَمَا أُنْزِلَ عَلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطِ وَيَعْقُوبَ وَالْأَسْبَاطِ وَمَا أُوتِيَ مُوسَى وَعِيسَى وَالنَّبِيُّونَ مِنْ رَبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِّنْهُمْ وَنَحْنُ لَهُ مُسْلِمُونَ وَمَن يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَن يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ كَيْفَ يَهْدِي اللَّهُ قَوْمًا كَفَرُوا بَعْدَ إِيمَانِهِمْ وَشَهِدُوا أَنَّ الرَّسُولَ حَقٌّ وَجَاءَهُمُ الْبَيِّنَاتُ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ අපි අල්ලාහ්ද අප වෙත හෙළිදරව් කරනු ලැබුවා වූ දෑද ඉබ්‍රාහීම්, ඉස්මායිල්, ඉස්හාක්, යාකූබ් සහ ඔහුගෙන් පැවත එන්නන් වෙත හෙළිදරව් කරනු ලැබුවා වූ දෑද ඔවුන්ගේ පරමාධිපති විසින් මූසාට, ඊසාට හා සෙසු නබිවරුන්ට පිරිනමන ලද දෑද විශ්වාස කරමු. අපි ඔවුන් අතරින් කිසිවෙකුටත් ભેදයක් නොදක්වමු. අපි ඔහුට අවනත වී යටත් වෙමුයි පවසව. මෙම අවනත වීමේ මාර්ගය වන ඉස්ලාමය හැර කවර හෝ අන්‍ය දහමක් අනුගමනය කරන්නෙකු වේද ඔහුගෙන් එය එනම් එම දහම කිසිවිටක පිළිගනු නොලැබේ. තවද ඔහු පරලොවදී පරාජිතයින්ගෙන් කෙනෙකු වේ. ඔවුන් විශ්වාස කොට අල්ලාහ්ගේ දේව ධර්ම දූතයා සැබෑ බවට තමන්ම සාක්ෂි දරා තවද ඔවුන් වෙත පැහැදිලි සංඥාවන් පහළ වූ පසු අවිශ්වාස කරන ජනයාට අල්ලාහ් මඟ පෙන්වන්නේ කෙසේද? අපරාධකාරී ජනයාට අල්ලාහ් යහ මඟ නොපෙන්වයි. උලායික ජසාඋහුම් අන් عليهم لعنة الله أن عليهم لعنة الله والملائكة والناس أجمعين خالدين فيها لا يخفف عنهم العذاب ولا هم ينظرون إلا الذين تابوا من بعد ذلك وأصلحوا فإن الله غفور رحيم ඔවුන්ගේ අයුක්තියට සෑහෙන පළවිපාකේ නම් සැබවින්ම ඔවුන්ට අල්ලාහ්ගේ සුර දූතයින්ගේ සකල මනුෂ්‍ය වර්ගයාගේ ශාපයයි. ඔවුහු සදාකල් එහි එනම් නිරයෙහි වෙසිටි. ඔවුන්ට හිමි දඩුවම ලිහිල් නොකරනු ලැබේ. තවද ඔවුන්ට එය පමා කිරීමක් හෝ සිදු නොකරනු ලැබේ. එහෙත් ඉන්පසුව පශ්චාත්තාප වී තමන්ගේ ක්‍රියාවන් නිවැරදි කරගන්නා අය හැරය. සැබවින්ම අල්ලාහ් ක්ෂමාශීලී හා දයාන්විත වන්නේය. إن الذين كفروا بعد إيمانهم ثم ازدادوا كفرا لن تقبل توبتهم وأولئك هم الضالون إن الذين كفروا وماتوا وهم كفار فلن يقبل من أحدهم ملء الأرض ذهبا ولو افتدى به أولئك لهم عذاب أليم وما لهم من ناصرين ඔවුන්ගේ විශ්වාසයෙන් පසු අවිශ්වාස කර ඉන්පසු අවිශ්වාසය වැඩි කරගත් අයවන ඔවුන්ගේ පසුතැවිලි වීම සැබවින්ම කිසිවිටක බාරගනු නොලැබේ. ඔව්හුමය දුර්මාර්ගිකයෝ. ප්‍රතික්ෂේප කරන්නන්ද, තවද ප්‍රතික්ෂේප කරන්නන් ලෙසම මියගිය අයද සකල මහ පොළොව තලයේම රණින් වසා ගැලවීමක් සඳහා වන්දියක් වශයෙන් එය ඉදිරිපත් කොට සිටියද සැබවින්ම ඔවුන්ගෙන් කිසිවෙකුගෙන් කිසිවිටක එය නොපිළිගනු ඇත. ඔවුනට පරලොවදී නින්දිත දඩුවම් ඇත. තවද ඔවුනට පිහිටවන කිසිවෙකුද නැත. لن تنالوا البر حتى تنفقوا مما تحبون وما تنفقوا من شيء فإن الله به عليم كل الطعام كان حلا لبني إسرائيل إلا ما حرم إسرائيل على نفسه من قبل أن تنزل التوراة قل فأتوا بالتوراة فاتلوها إن كنتم صادقين فمن افترى على الله الكذب من بعد ذلك فأولئك هم الظالمون قل صدق الله فاتبعوا ملة إبراهيم حنيفا وما كان من المشركين إن أول بيت وضع للناس للذي ببكة مباركا وهدى للعالمين نبلا ألوم كرندين الله بنوين وكرتوت بنا නුඹලාට කිසි විටක ධර්මිෂ්ඨ භාවය ලද නොහැකිය. නුඹලා වැය කරන දේ කුමක් වුවද සැබවින්ම අල්ලාහ් එය මැනවින් දනී. මුහම්මද් නබිතුමාට පහළ වූ ඉස්ලාමීය නීතියනුව නීත්‍යානුකූලවන සියලුම ආහාර ද්‍රව්‍ය ඊශ්‍රායෙල් දරුවන්ටද නීත්‍යානුකූල විය. එසේ නීත්‍යානුකූල නොවූයේ තවුරාත් ග්‍රන්ථය පහළ කිරීමට පෙර ඊශ්‍රායෙල් විසින් තමාටම තහනම් කළ ආහාර වර්ග පමණය. නුඹලා කියන දෑ සත්‍ය නම් නුඹලා කියන දෑ තහවුරු කිරීම පිණිස තවුරාතයගෙන එයින් ඕනෑම කොටසක් කියවනුයි නබි මුහම්මද් ඔවුනට පවසව. මෙයින් පසුව වුවද තමන්ම ගෙතු අසත්‍යයන් අල්ලාහට ආරෝපණය කරන්නෝ සැබවින්ම අපරාධ කරුවෝය. අල්ලාහ් පවසා ඇති දෑ පරම සත්‍යය වන්නේය. එබැවින් වැරදි දහම් අත්හල අවංක වූ ඉබ්‍රාහීම්ගේ මාර්ගයම නුඹලා අනුගමනය කරව. ඔහු එනම් ඉබ්‍රාහීම් අල්ලාහට ආදේශ තබන්නන් අතුරින් කෙනෙකු නොවේයයි නබි මුහම්මද් පවසව. මනුෂ්‍ය වර්ගයා උදෙසා යාඥාව සඳහා ඉදි කරන ලද ප්‍රථම ගෘහය සැබවින්ම බක්කා නම් මක්කාවේ තනන ලද ගෘහය වේ. එය ආශිර්වාද කරනු ලැබූ ස්ථානයේද සකල ලෝකයටම මාර්ගෝපදේශ මධ්‍යස්ථානයේද වේ. فِيهِ آيَاتٌ بَيِّنَاتٌ مَّقَامُ إِبْرَاهِيمَ وَمَن دَخَلَهُ كَانَ آمِنًا ولله على الناس حج البيت من استطاع إليه سبيلا ومن كفر فإن الله غني عن العالمين قُلْ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَاللَّهُ شَهِيدٌ عَلَى مَا تَعْمَلُونَ قُلْ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَصُدُّونَ عَنْ سَبِيلِ اللَّهِ مَنْ آمَنَ تَبْغُونَهَا عِوَجًا من آمن تبغونها عوجا وأنتم شهداء وما الله بغافل عما تعملون එහි පැහැදිලි සංඥාද මකාමු ඉබ්‍රාහිම් නම් ඉබ්‍රාහිම් නැවතුම් කළ ස්ථානයේ දැත එහි ඇතුළු වන කවරෙකු වුවද සුරක්ෂිත වන්නේය එබැවින් ඒ වෙත සැපත්වීමට තරම් වත් පොහසත්කම් ඇති මිනිසුන් කෙරෙහි අල්ලාහ් උදෙසා එම ගෘහය වෙත හජ් වන්දනා ඉටු කිරීම අනිවාර්ය වේ. කවරෙකු හෝ අල්ලාහ්ගේ ආඥාවන් ප්‍රතික්ෂේප කරන්නේද? සැබවින්ම අල්ලාහ් ලෝකවාසීන්ගෙන් කිසිවක් අපේක්ෂා නොකරන ස්වයං සම්පූර්ණ බව ඔහු දැන සිටිය යුතුයි. දහම් ලජ්ජනේනි. නුඹලා අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කරන්නේ කවර හේඳ? නුඹලා කරන දෑ පිළිබඳව අල්ලාහ් සුපරීක්ෂාවෙන් සිටියයි නබි මුහම්මද් පවසව. දහම් ලජ්ජනේනි. ඔවුන් සත්‍ය මාර්ගයේ ගමන් ගන්නා බවට නුඹලාම සාක්ෂිකරුවන්ව සිටියදී විශ්වාස කරන තැනත්තන් වන ඔවුන් වක් මගක ගමන් කළ යුතුයයි යන අදහසින් අල්ලාහ්ගේ මාර්ගයෙන් නුඹලා ඔවුන් වළක්වන්නේ කුමකටද? නුඹලා කරන දෑ ගැන අල්ලාහ් තැකීමක් නැතුවා නොවේ. يا أيها الذين آمنوا إن تطيعوا فريقا من الذين أوتوا الكتاب يردوكم بعد إيمانكم كافرين وكيف تكفرون وأنتم تتلى عليكم آيات الله وفيكم رسوله ومن يعتصم بالله فقد هدي إلى صراط مستقيم أهو විශ්වාස කළෝනි දහම් ලැබූ ජනයාතුරින් පිරිසකට නුඹලා කීකරු වහොත් නුඹලා විශ්වාස කළ පසු ප්‍රතික්ෂේපකයින් බවට ඔවුන් නුඹලා හරවනු ඇත. අල්ලාහ්ගේ වදන් නුඹලාට ප්‍රකාශ කරනු ලබන විටද ඔහුගේ රසූල්වරයා නුඹලා සමග සිටින විටදීද නුඹලා ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද? කවරෙක් අල්ලාහ්ගේ මාර්ගයේ ස්ථිරසාරව ග්‍රහණය කරන්නේද? ඔහු නිරනුමානව ඍජු මාර්ගය ඔස්සේ යොමු කරවනු ලබන්නේය. يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون واعتصموا بحبل الله جميعا ولا تفرقوا واذكروا نعمة الله عليكم إذ كنتم أعداء فألف بين قلوبكم فأصبحتم بنعمته إخوانا وكنتم على شفا حفرة من النار فأنقذكم منها كذلك يبين الله لكم آياته لعلكم تهتدون ولتكن منكم أمة يدعون إلى الخير ويأمرون بالمعروف وينهون عن المنكر وأولئك هم المفلحون ولا تكونوا كالذين تفرقوا واختلفوا من بعد ما جاءهم البينات وأولئك لهم عذاب عظيم විශ්වාස කළවුනි අල්ලාහට බිය බැතිමත් විය යුතු පරිද්දෙන්ම ඔහුට බිය බැතිමත් වව් නුඹලා සැබෑ මුස්ලිම් වරුන් ලෙස විනා අන් ආයුරකින් නොමිය යව් නුඹලා සියල්ලන්ම අල්ලාහගේ රැහෙන තරයේ ග්‍රහණය කරගනිව් තවද කිසිවකින් නුඹලා බේද නොවව් නුඹලා එකිනෙකාට සතුරුව සිටි අවස්ථාවේදී අල්ලාහ නුඹලාට දැක් වූ අනුග්‍රහය සිහිපත් කරව් ඔහු එම අවස්ථාවේදී නුඹලාගේ හෘදයන් එක්සත් කළේය එවිට ඔහුගේ දයාවෙන් නුඹලා සොහොයුරන් මෙන් ඌවෙහුය තවද නුඹලා නිරයේ අග්නි ප්‍රපාතයට වැටෙන්නට ආසන්නව සිටි කල ඔහු නුඹලා එයින් මුදවා ගත්තේය නුඹලා යහමග වනු පිණිස අල්ලාහ ඔහුගේ වදන් නුඹලාට මෙසේ පැහැදිලි කරන්නේය යහපත් දෑ කරා කැඳවන්නාවුත් හොඳ දෑ අණ කරන්නාවුත් නරක දෑ වළක්වන්නාවුත් පිරිසක් නුඹලා අතර සිටිය යුතුයි. ඔව්හුමය ජයලද්දෝ. තවද තමන්ට පැහැදිලි ආයාත් එනම් වදන් ලැබීමෙන් පසුව පවා මතභේද ඇති කරගනිමින් නිකායවලට බෙදුණු අයමින් නුඹලා නොවව්. බේද ඇති කළ ඔවුන්ට ඉමහත් දඩුවම් අත්වනු ඇත. يوم تبيض وجوه وتسود وجوه فأما الذين اسودت وجوههم أكفرتم بعد إيمانكم فذوقوا العذاب بما كنتم تكفرون وأما الذين ابيضت وجوههم ففي رحمة الله هم فيها خالدون تلك آيات الله نتلوها عليك بالحق وما الله يريد ظلما للعالمين ولله ما في السماوات وما في الأرض وإلى الله ترجع الأمور إذن سمحاركوغي مهنو سمناسين دلنويت තවත් සමහරෙකුගේ මුහුණු දුම්නසින් අඳුරවනු ඇත. නුඹලා විශ්වාස කිරීමෙන් පසුව ප්‍රතික්ෂේප කළහොද? එසේනම් නුඹලා ප්‍රතික්ෂේප කළ බැවින් වද හිංසා විඳ දරා ගනුයි තමන්ගේ මුහුණු අඳුරවන අයට පවසනු ලැබේ. සොම්නසින් දිලෙන මුහුණු ඇත්තෝ ස්වර්ගයේහි අල්ලාහගේ දයාවට ප්‍රාප්ත වූවෝ වෙති. තවද ඔවුන් සදාකල්හිම එහි රැඳෙනු ඇත. මේවා වනාහි අල්ලාහගේ වදන් වේ. ඒවා අපි නබි මුහම්මද් නුඹට සත්‍යයෙන්ම පාරායණය කරන්නෙමු. අල්ලාහ් ලෝකේ ජනයාට අසාධාරණයක් නොසිතන්නේය. අහස්වල ඇති දෑද මහ පොළවේ ඇති දෑද අල්ලාහ් සතුය. තවද සියලු දෑ පමුණුණු ලබන්නේ අල්ලාහ් වෙතටමය. كنتم خير أمة أخرجت للناس تأمرون بالمعروف وتنهون عن المنكر وتؤمنون بالله ولو آمن أهل الكتاب لكان خيرا لهم منهم المؤمنون وأكثرهم الفاسقون لن يضروكم إلا أذى وإن يقاتلوكم يولوكم الأدبار ثم لا ينصرون ضربت عليهم الذلة أينما ثقفوا إلا بحبل من الله وحبل من الناس وباءوا بغضب من الله وضربت عليهم المسكنة ذلك بأنهم كانوا يكفرون بآيات الله ويقتلون الأنبياء بغير حق ذلك بما عصوا وكانوا يعتدون ليسوا سواء من أهل الكتاب أمة قائمة يتلون آيات الله آناء الليل وهم يسجدون يؤمنون بالله واليوم الآخر ويأمرون بالمعروف وينهون عن المنكر ويسارعون في الخيرات وأولئك من الصالحين මනුෂ්‍ය වර්ගයා සඳහා උත්ථාපනය කරනු ලැබූ ප්‍රශස්තම සමාජය නුඹලායි නුඹලා යහපත් දෑ අනකරන්නේහුය අයහපත් දෑයින් වළක්වන්නේහුය තවද අල්ලාහ් ගැනද විශ්වාස කරන්නේහුය දහම් ලැබූ ජනයාද විශ්වාස කලේ නම් එය වඩාත් ඔවුන්ගේ යහපත පිණිස වන්නේය ඔවුන් අතුරින් කොටසක් විශ්වාසිකයෝය එහෙත් බොහෝ දෙනා අනර්ථකාමීහුය කෙසේ වෙතත් සුළු හානියක් හැර නුඹලාට හානියක් කිරීමට ඔවුන්ට නොහැකිය ඔවුන් නුඹලා හා සටන් වැදුනොත් නුඹලාට පිටුපස හරවා පලා යනු ඇත. ඉන්පසු ඔවුන්ට පිළිසරණක් නොකරනු ලැබේ. ඔවුන් කොතැනක වුවද අවමානය ඔවුන්ට හනගසනු ලැබ ඇත. අල්ලාහ්ගේ රැහෙනින්ද මිනිසුන්ගේ රැහෙනින්ද මිස. තවද ඔවුන් අල්ලාහ්ගේ උදහසටද ලක් විය ඇත. තවද දුක් පීඩා ඔවුන් කෙරෙහි හනගසනු ලැබ ඇත. මීට හේතුව ඔවුන් අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කොට කිසි හේතු යුක්තියක් නොමැතිව නබිවරුන් මරා දැමූ හේිනි. මෙය ඔවුන් අකීකරු වූ නිසාද උල්ලංඝනය කළ නිසාද වේ. එහෙත් දහම් ලත් සියලුම ජනයා වූ ඔවුහු එක හා සමාන නොවෙති. දහම් ලත් ජනයා අතුරින් ස්ථිරසාරව නිවැරදි මාර්ගයේ ගමන් කරන්නා වූද රාත්‍රී කාලයේදී අල්ලාහ්ගේ වදන් පාරායනා කරමින් සජදා කරන්නා වූද පිරිසක් සිටිති. ඔවුහු අල්ලාහ්ද පරමාන්ත දිනයේද විශ්වාස කරති. යහපත් දෑ අන කරති. අයහපත් දෑයින් වළක්වති. යහපත් ක්‍රියාවන්හි එකිනෙකා යොහුසුළු වෙති. මොවුහු ධර්මිෂ්ඨයන් අතුරින් වෙති. වමා යෆ්අලු මින් ඛෛරින් ෆලන් යුක්ෆරූහ් වල්ලාහු අලීමුන් බිල් මුත්තකීන් الذين كفروا لن تغني عنهم أموالهم ولا أولادهم من الله شيئا وأولئك أصحاب النار هم فيها خالدون مثل ما ينفقون في هذه الحياة الدنيا كمثل ريح فيها صر أصابت حرث قوم ظلموا أنفسهم فأهلكته وما ظلمهم الله ولكن أنفسهم يظلمون එබැවින් ඔවුන් යම්කිසි යහපත් ක්‍රියා කර ඇත්තේද ඒ වෙනුවෙන් ඔවුන්ට අයත් විය යුතු සාධාරණ තිළින ඔවුන්ට කිසිවිටක අහිමි නොවනු ඇත බිය බැතිමතුන් කවුරුන්දයි අල්ලාහ් මැනවින් දනි ප්‍රතික්ෂේප කළ අයට අල්ලාහ්ගෙන් සමාව ලැබීමට ඔවුන්ගේ ධනයද නැතහොත් ඔවුන්ගේ දරුවන්ද සැබවින්ම කිසිසේත් පිහිටක් නොවනු ඇත. නිරයේ සහකාරියෝ ඔවුහු වෙති. ඔවුහු සදාකල් එහි රැඳෙති. ඔවුන් මෙම ලෞකික ජීවිතයෙහි වැය කරන කවර මුදලක් වුවද එය තමන්ටම අයුක්ති සහගත වූ ජනයාගේ කෙත්වතු හරහා හමාගොස් එය සම්පූර්ණයෙන්ම විනාශ කළ හිම කුණාටුවක් මෙන් වේ. අල්ලාහ් ඔවුනට කිසි අයුක්තියක් කර නැත. ඔවුහුමය තමන්ට අයුක්තියක් කරගත්තෝ. යා අයියුහල් ලදීන ආමනු ලා තත්තඛිදු බිතානතන් මින් දූනිකුම් ලා යඅලූනකුම් ඛබාලා වද්දු මා අනිත්තුම් قد بدت البغضاء من أفواههم وما تخفي صدورهم أكبر قد بينا لكم الآيات إن كنتم تعقلون ها أنتم أولئك تحبونهم ولا يحبونكم وتؤمنون بالكتاب كله وَإِذَا لَقُوكُمْ قَالُوا آمَنَّا وَإِذَا خَلَوْا عَضُّوا عَلَيْكُمُ الْأَنَامِلَ مِنَ الْغَيْظِ قُلْ مُوتُوا بِغَيْظِكُمْ إِنَّ اللَّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ إِن تمسسكم حسنة تسؤهم وإن تصبكم سيئة يفرحوا بها وإن تصبروا وتتقوا لا يضركم كيدهم شيئا إن الله بما يعملون محيط විශ්වාස කළෝනි නුඹලාගේ සමාජයේ ජනයා හැර අන් කිසිවෙකු හිතවත් මිත්‍රයින් කර නොගනිමු. ඔවුහු නුඹලාට හිංසා පීඩා කිරීම ස්වල්ප වශයෙන්වත් අඩු නොකරනෝය. නුඹලා දුක් විඳිනු දකින්නට ඔවුහු කැමැත්තෝය. ද්වේෂය ඔවුන්ගේ මුවින්ම සැබවින්ම හෙළිවිය. එහෙත් ඔවුන් තමන්ගේ හදවත් තුළ සංගවාගෙන ඇති දෑ බෙහෙවින් දරුණිය. අප විසින් ඒ පිළිබඳව වදන් නුඹලාට පැහැදිලි කරන ලද්දේය. ඔවුන් හා සම්බන්ධකම් පැවැත්වීමේ අවදානම නුඹලා අවබෝධ කරගන්නේ නම් නුඹලා නම් ඔවුන්ට ඇලුම් කරති. නුඹලා සියලුම දේව ග්‍රන්ථයන් විශ්වාස කරති. එහෙත් ඔවුහු නුඹලාට ඇලුම් නොකරති. ඔවුහු නුඹලා මුණ ගැසෙන විට නුඹලාගේ නබිවරයාත් නුඹලාගේ ධර්ම ග්‍රන්ථයත් අපි විශ්වාස කරමුයි පවසති. එහෙත් ඔවුහු ඉවත්ව ගිය විට නුඹලා කෙරෙහි ඔවුන් තුල ඇති ක්‍රෝධය නිසා සිය ඇඟිලි තුඩු සපා කති. නුඹලාගේ ක්‍රෝධයෙන් නුඹලා නැසෙත්වායයි නබි මුහම්මද් ඔවුන්ට පවසව. හෘද අභ්‍යන්තරයේහි සැඟවි ඇති දෑ පවා අල්ලාහ් මැනවින් දනි. නුඹලාට යම් යහපතක් වුවහොත් ඒ ඔවුන්ට ශෝකය ගෙන දෙයි. නුඹලාට යම් විපතක් වුවහොත් ඔවුහු ඒ ගැන මහත්සේ සතුටු වෙති. එහෙත් නුඹලා කරන කවර දෙයකදී උවද නොසැලී අල්ලාහ් කෙරෙහි බියපැතිමත් කමින් සිටියහොත් ඔවුන්ගේ කපටි උපාය නුඹලාට කිසිදු හානියක් නොකරයි. ඔවුන් කරන කවර දෙයක් උවද අල්ලාහ් හාත්පසින්ම ආවරණය කර දැන සිටී. وَإِذْ غَدَوْتَ مِنْ أَهْلِكَ تُبَوِّئُ الْمُؤْمِنِينَ مَقَاعِدَ لِلْقِتَالِ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ إِذْ هَمَّتْ طَائِفَتَانِ مِنْكُمْ أَنْ تَفْشَلَا وَاللَّهُ وَلِيُّهُمَا وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ وَلَقَدْ نَصَرَكُمُ اللَّهُ بِبَدْرٍ وَأَنْتُمْ أَذِلَّةٌ فَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تَشْكُرُونَ And when thou settest forth at daybreak from thy housefolk to assign to the believers their positions for the battle, Allah was Hira, Noah. When two parties of you almost fell away and Allah was their protecting friend, in Allah let believers put their trust. Allah had already given you the victory at Badr when ye were contemptible, so observe your duty to Allah in order that ye may be thankful. إِذْ تَقُولُ لِلْمُؤْمِنِينَ أَلَنْ يَكْفِيَكُمْ أَنْ يُمِدَّكُمْ رَبُّكُمْ بِثَلَاثَةِ آلَافٍ مِنَ الْمَلَائِكَةِ مُنْزَلِينَ بَلَى إِنْ تَصْبِرُوا وَتَتَّقُوا وَيَأْتُوكُمْ مِنْ فَوْرِهِمْ هَذَا يُمْدِدْكُمْ وَيَأْتُوكُمْ مِنْ فَوْرِهِمْ هَذَا يُمْدِدْكُمْ رَبُّكُمْ بِخَمْسَةِ آلَافٍ مِنَ الْمَلَائِكَةِ مُسَوِّمِينَ وَمَا جَعَلَهُ اللَّهُ إِلَّا بُشْرَى لَكُمْ وَلِتَطْمَئِنَّ قُلُوبُكُمْ بِهِ وَمَا النَّصْرُ إِلَّا مِنْ عِندِ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ نَبِي مُحَمَّد نُبَ أَلُيَمَ نُبَگِي نِوَسِن پِتَتْوَ وِشْوَاسِكَيْنْتَ اُحَد سَتَن بِمِ ඒ ඒ තැන් පවරා දීම ආරම්භ කළ අවස්ථාව සිහිපත් කරව. අල්ලාහ් සර්ව ශ්‍රාවකය සර්වඥය. නුඹලා අතුරින් කණ්ඩායම් දෙකක් ඒ දෙපිරිසගේ ආරක්ෂකයා ලෙස අල්ලාහ් සිටියදී බියසුළු බව දැක්වීමට ඉතා ආසන්නව සිටි බව සිහිපත් කරව. අල්ලාහ් වෙතේ විශ්වාසකෙන් තම සියලු කටයුතු බාර කළ යුත්තේ. නුඹලා මීට වඩා බෙහෙවින් දුබල තත්වයක සිටියදී බදර් සටනෙහිදී සැබවින්ම අල්ලාහ් නුඹලාට උදව් කළේය. එබැවින් නුඹලා අල්ලාහ්ට බියබැතිමත් බව. මෙමගින් නුඹලා අල්ලාහ්ට කෘතඥ විය හැකිය. නබි මුහම්මද් නුඹලා වෙත මලක් වරුන් 3000ක් පහළ කරමින් නුඹලාගේ පරමාධිපති නුඹලාට උපකාර කිරීම නුඹලාට ප්‍රමාණවත් නොවේදයි විශ්වාසවන්තයින්ට නුඹ කී අවස්ථාව සිහිපත් කරව. එසේය. නුඹලා සටනෙහිදී ධෛර්යයත් අල්ලාහ් කෙරෙහි බියබැතිමත් බවත් දැක්වුවහොත් සතුරා සැනකින් නුඹලා වෙත කඩාවැදුනේද හේවා සලකුණු වලින් යුත් මලක්වරුන් 5000කින් නුඹලාගේ පරමාධිපති නුඹලාට උපකාරී වනු ඇත. නුඹලාට එය සුභාරංචියක් ලෙසද එයින් නුඹලාගේ සිත් සැනසීම පිණිසද මිස අල්ලාහ් එය නොකළේය. සර්ව බලධාරී ඌද සර්වඥ ඌද අල්ලාහ්ගෙන් මිස ජයග්‍රහණය ලැබෙනු නැත. ලියකුطع طرفا من الذين كفروا او يكبتهم فينقلبوا خائبين ليس لك من الامر شيء او يتوب عليهم او يعذبهم فانهم ظالمون وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ يَغْفِرُ لِمَن يَشَاءُ وَيُعَذِّبُ مَن يَشَاءُ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ ප්‍රතික්ෂේප කළ අයගින් කොටසක් විනාශ කිරීමට හෝ ඔවුන් නිවට වී පරාජයට පත්ව ආපසු හැරී යාමට හෝ අල්ලාහ් එය නොකළේය. නබි මුහම්මද් ඔවුන්ට ඔහු සමාව දෙයිද නැතහොත් ඔවුන්ට දඩුවම් දෙයිද යන්න ගැන තීරණය කිරීමට නුඹට කිසිම බලයක් නැත. සැබවින්ම ඔවුහු අපරාධකරුවෝ වෙති. අහස්වල ඇති දෑද මහ පොළොවේ ඇති දෑද අල්ලාහ් සතුය. ඔහු තමාට අබිමත වූවෙකුට සමාව දෙයි. තවද තමාට අබිමත වූ කවරෙකුට වුවද දඩුවම් කරයි. අල්ලාහ් ක්ෂමාශීලිය දයාන්විතය. යා අයියුහල් ලදීන ආමනූ ලා තක්කුලු රිබා අධාෆන් මුධාඅෆහ වත්තකුල්ලාහ ලඅල්ලකුම් තුෆ්ලිහූන් වත්තකු النار ලතී උඅද්දත් ලිල් කාෆිරීන් وأطيعوا الله والرسول لعلكم ترحمون وسارعوا إلى مغفرة من ربكم وجنة عرضها السماوات والأرض أعدت للمتقين الذين ينفقون في السراء والضراء والكاظمين الغيظ والعافين عن الناس والله يحب المحسنين විශ්වාස කළ වුනි පොලි දෙගුණ ප්‍රගුණ කර අනුභව නොකරව අල්ලාහට බියබැතිමත් වව්. නුඹලා ජයලද්දන් වනු පිණිස තවද ප්‍රතික්ෂේප කරන්නන් සඳහා සූදානම් කර ඇති අපා ගින්නෙන් නුඹලා ආරක්ෂාව වව්. තවද නුඹලා අල්ලාහට සහ රසූල්වරයාට කීකරු වව්. එමගින් නුඹලාට දයාව ලැබිය හැකිය. නුඹලාගේ පරමාධිපතිගෙන් ලැබෙන සබාවද ඔහුට බියබැතිමත් වූ අයට සූදානම් කර ඇති අහස් හා මහ පොළව තරම් සුවිශාල වූ ස්වර්ගය වෙතද ගෙන යනු ලබන්නා වූ මාර්ගය ඔස්සේ යන්නට නුඹලා යොහුසුළු වව්. මෝහු කවරෙකු දෙයක් සතුටෙහිදීත් දිලිඳුභාවයේදීත් එකසේම නොවෙනස්ව අල්ලාහ්ගේ මාර්ගය උදෙසා තමන්ගේ ධනය නොමසුරුව වැය කරන්නා වූද, තමන්ගේ කෝපය පාලනය කරගන්නා වූද, මිනිසුන්ට සමාව දෙන්නා වූද අය වෙති. යහකම් කරන්නන් අල්ලාහ් බෙහෙවින් ප්‍රිය කරයි. والذين إذا فعلوا فاحشة أو ظلموا أنفسهم ذكروا الله فاستغفروا لذنوبهم ومن يغفر الذنوب إلا الله ولم يصروا على ما فعلوا وهم يعلمون أولئك جزاؤهم مغفرة من ربهم وجنات تجري من تحتها الأنهار خالدين فيها ونعم أجر العاملين. තවද තමන් පහත් ක්‍රියාවක් කළහොත් හෝ පාපයක් කිරීමෙන් තමන්ගේම ආත්මයට හානියක් කරගත හොත් හෝ ක්ෂණිකයෙන්ම අල්ලාහ් සිහිකොට තමන්ගේ පාපයන් ගැන අල්ලාහ්ගෙන් සමාව අයදින් නොවෙති. පෞක්ෂමා කරන්නේ අල්ලාහ් හැර වෙන කවුරුද? තවද ඔවුන් තමන් වරක් කළ වැරදි යලි යලි දැන දැනම නොකරති. මොවුනට ඔවුන්ගේ පරමාධිපතිගේ සමාවද යටින් ගලා බස්නා දිය දහර ඇති උයන්ද ඔවුන්ගේ තිලින වශයෙන් ලැබෙනු ඇත. ඔවුන් සදහටම එහි වාසය කරනු ඇත. යහපත් ක්‍රියාවන් කරන්නන්ට ලැබෙන තිලිනය කෙතරම් විශිෂ්ටද? قَدْ خَلَتْ مِنْ قَبْلِكُمْ سُنَنٌ فَسِيرُوا فِي الْأَرْضِ فَانْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ هذا بيان للناس وهدى وموعظة للمتقين ولا تهنوا ولا تحزنوا وأنتم الأعلون إن كنتم مؤمنين إن يمسسكم قرح فقد مس القوم قرح مثله وتلك الأيام نداولها بين الناس وليعلم الله الذين آمنوا ويتخذ منكم شهداء والله لا يحب الظالمين وليمحص الله الذين آمنوا ويمحق الكافرين. තවද නුඹලාට පෙර නොයෙකුත් යුගයන් ඉක්ුත් වී ගියේය. ඒ නිසා මහ පොළවේ ඇවිදිව්. එවිට බොරු කළවුන්ගේ ඉරනම කෙසේ වීදැයි නුඹලාගේ netවලින්ම බලාගනිව්. මෙය මිනිසුන් වෙත කෙරෙන පැහැදිලි ප්‍රකාශයකි. තවද අල්ලාහ්ට බිය බැතිමත් වන අයට යහමගද උපදේශයද වේ. අධෛර්ය නොවව්, දුම්නස් නොවව්. නුඹලා සැබෑ විශ්වාසකෙයින් නම් නිසැකයින්ම විශිෂ්ටත්වයට පත්වන්නෝ නුඹලාමය. නුඹලාට තුවාලයක් සිදු වූයේ නම් සැබවින්ම නුඹලාට සතුරු වූ එම පිරිසටද එවැනිම තුවාල සිදුවිය. මිනිසුන් අතරට අප විසින් මෙවැනි කාල විපර්යාස ගෙන එනු ලබන්නේ අල්ලාහ් විශ්වාසකයින් පරීක්ෂා කිරීමටත් නුඹලා අතුරින් සත්‍ය සඳහා සාක්ෂිකාරයින් තෝරා ගැනීමටත්ය. අල්ලාහ් අපරාධකරුවන් ප්‍රිය නොකරයි. තවද මෙම පරීක්ෂණයෙන් ඔහුට අභිමත වූයේ අල්ලාහ් විසින් විශ්වාසකයින් තෝරා ගැනීමටත් අවිශ්වාසකයින් නැසීමටත්ය. أَمْ حَسِبْتُمْ أَن تَدْخُلُوا الْجَنَّةَ وَلَمَّا يَعْلَمِ اللَّهُ الَّذِينَ جَاهَدُوا مِنكُمْ مِنكُمْ وَيَعْلَمَ الصَّابِرِينَ وَلَقَدْ كُنْتُمْ تَمَنَّوْنَ الْمَوْتَ مِنْ قَبْلِ أَنْ تَلْقَوْهُ فَقَدْ رَأَيْتُمُوهُ وَأَنْتُمْ تَنْظُرُونَ නුඹලාතරින් අල්ලාහගේ මාර්ගයේ සටන් කළෝ කවරහු දැයි යනුත් ඔහු වෙනුවෙන් නොසැලී සිටින්නෝ කවරහු දැයි යනුත් අල්ලාහට නොදෙනවත්වම නුඹලාට ස්වර්ගයට ඇතුළු විය හැකියි නුඹලා සිතන්නේද නුඹලා එය හමු වීමට පෙර අල්ලාහගේ මාර්ගයේ දිවි දීමට ආශාවෙන් සිටියාහුය ඇත්තෙන්ම දැන් නුඹලා සියසින්ම බලා සිටියේදී ඊට මුහුණ දුන්නේය වමා මුහම්මදුන් ඉල්ලා රසූල් قَدْ خَلَتْ مِنْ قَبْلِهِ الرُّسُلُ أَفَإِنْ مَاتَ أَوْ قُتِلَ انْقَلَبْتُمْ عَلَىٰ أَعْقَابِكُمْ وَمَنْ يَنْقَلِبْ عَلَىٰ عَقِبَيْهِ فَلَنْ يَضُرَّ اللَّهَ شَيْئًا وَسَيَجْزِي اللَّهُ الشَّاكِرِينَ وَمَا كَانَ لِنَفْسٍ أَن تَمُوتَ إِلَّا بِإِذْنِ اللَّهِ كِتَابًا مُؤَجَّلًا وَمَن يُرِدْ ثَوَابَ الدُّنْيَا نُؤْتِهِ مِنْهَا وَمَن يُرِدْ ثَوَابَ الْآخِرَةِ نُؤْتِهِ مِنْهَا وَسَنَجْزِي الشَّاكِرِينَ وَكَأَيِّن مِّن نبي قاتل معه ربيون كثير فما وهنوا لما أصابهم في سبيل الله وما ضعفوا وما استكانوا والله يحب الصابرين محمد هدك رسول وريك پمني اوهوت پرد رسول ورو قالات رکرمنے کلا ہوئے اسے نام ඔහු මලොත් නැතහොත් යුද්ධයේදී ඔහු ඝාතනය කරනු ලැබුවහොත් නුඹලා නුඹලාගේ විලුඹ මත ආපසු හැරි යන්නාහුද ඔහුගේ විලුඹ දෙක මත ආපසු හැරි පලා යන්නේ කවරෙක්ද ඔහු අල්ලාහට කිසිදු හානියක් නොකරයි කෘතවේදී අයට අල්ලාහ නිසි පරිදි තිලින පිළිනමයි අල්ලාහගේ අවසරයෙන්ද කලින් නියම කරන ලද වේලාවකදීද මිස කිසිවෙකුට කිසි කලක මිය යා නොහැක යමෙකු මෙලොව ප්‍රතිඵල සඳහා උත්සාහ දරන්නේද අපි ඔහුට මෙහිදීම එය ලබා දෙමු පරලොවදී ප්‍රතිඵල සඳහා යමෙකු උත්සාහ කරයිද ඔහුට එහිදී එය ලබා දෙමු අපි කෘතවේදී සේවකයින්ට තිලින පිරිනමමු මීට පෙර නබිවරු රාශියක්ද ඔවුන් සමග රිබ්බියුන් එනම් බැතිමත්තු විශාල පිරිසක්ද සටන් වැදුනාහ අල්ලාහගේ මාර්ගයේහි තමන් වෙත පැමිණි දුක්ඛම් කටළු වලින් ඔවුහු කිසිසේත් අධෛර්යමත් නොවූහ. තවද ඔවුහු කිසිඳු දුබලතාවයක් නොදැක්වූහ. කිසිඳු අසත්‍යයකට යටත් නොවූහ. අල්ලාහ ධෛර්ය සම්පන්නව ප්‍රිය කරයි. وما كان قولهم إلا أن قالوا ربنا اغفر لنا ذنوبنا وإسرافنا في أمرنا وثبت أقدامنا وانصرنا على القوم الكافرين فآتاهم الله ثواب الدنيا وحسن ثواب الآخرة والله يحب المحسنين අපගේ පරමාධිපතියාණනි අපගේ පාපයන්ටද අපගේ කටයුතුවලදී අප සීමාවන් ඉක්මවීම ගැනද අපට සමාව දෙනු මැනව. තවද අපගේ අඩිතාලම ශක්තිමත් කළ මැනව. තවද ප්‍රතික්ෂේප කරන ජනයාට එරෙහිව අපට උදව් කළ මැනව යනුවෙන් ඔවුන් කීවා මිස වෙන වදනක් ඔවුන්ගෙන් නොපැවසින ඔවුන් මෙසේ ප්‍රාර්ථනා කර එවිට අල්ලාහ් ඔවුන්ට ලෞකික තිලිනයන් පිරිනමා පරලොවදී ඊට වඩා මහඟු තිලිනයන් පිරිනැමීය යහපත් ක්‍රියාවන් කරන්නන් අල්ලාහ් ප්‍රිය කරන්නේය يا ايها الذين امنوا ان تطيعوا الذين كفروا يردوكم على اعقابكم فتنقلبوا خاسرين بل الله مولاكم وهو خير الناصرين سنلقي في قلوب الذين كفروا الرعب بما أشركوا بالله ما لم ينزل به سلطانا ومأواهم النار وبئس مثوى الظالمين විශ්වාස කළෝනි නුඹලා ප්‍රතික්ෂේප කරන්නන්හට කීකරුවන්නාහු නම් ඔවුහු නුඹලා නුඹලාගේ විලුඹ මත හරවන්නෝය එවිට නුඹලාම පරාජිතයන් ලෙස පෙරලා එන්නේහුය සත්‍යනම් නුඹලාගේ ආරක්ෂකයා අල්ලාහ් වේ ආධාරකරුවන්ගෙන් ප්‍රශස්තයා ඔහුය ඒ ගැන බලයක් පහළ නොවූ ද ඔවුන් අල්ලාහ්ට ආදේශ කිරීම නිසා ප්‍රතික්ෂේප කරන්නන්ගේ හදවත් තුළට අප භීතිය ඇති කරවන්නෙමු ඔවුන්ගේ අවසාන නවාතැන නිරයයි තවද අපරාධ කරන්නන්ගේ නවාතැන ඉතා නපුරුය وَلَقَدْ صَدَقَكُمُ اللَّهُ وَعْدَهُ إِذْ تَحُسُّونَهُم بِإِذْنِهِ حَتَّى إِذَا فَشِلْتُمْ وَتَنَازَعْتُمْ فِي الْأَمْرِ وَعَصَيْتُمْ مِنْ بَعْدِ مَا أَرَاكُمْ مَا تُحِبُّونَ مِنْكُمْ مَنْ يُرِيدُ الدُّنْيَا وَمِنْكُمْ مَنْ يُرِيدُ الْآخِرَةِ ثُمَّ صَرَفَكُمْ عَنْهُمْ لِيَبْتَلِيَكُمْ وَلَقَدْ عَفَا عَنْكُمْ وَاللَّهُ ذُو فَضْلٍ عَلَى الْمُؤْمِنِينَ නුඹලාගේ සතුරන් වන ඔවුන් නුඹලා ඔහුගේ අවසරය පරිදි ඝාතනය කළ විට සැබවින්ම අල්ලාහ් ඔහුගේ ප්‍රතිඥාව නුඹලාට ඉටු කළේය. ඉන්පසුව නුඹලා අධෛර්යයට පත්වී සිද්ධිය පිළිබඳව වාද විවාද ඇති කරගෙන යුද්ධයේදී සතුරන්ගෙන් ලබා ගැනීමට නුඹලා ඇලුම් කළද නුඹලාට පෙන් වූ පසුද නුඹලා නබිවරයාට අකීකරු වූවෙහුය. මෙලොව ජීවිතයටම ඇලුම් කළ ඇතමෙක් නුඹලා අතර වූහ. නුඹලාගෙන් තවත් සමහරෙක් පරලොව ජීවිතය ඇලුම් කළාහුය. ඉක්බිතිව නුඹලා පරීක්ෂා කර බැලීම සඳහා සතුරන්ට මුහුණ දීමට නොහැකිව ඔවුන් එනම් ප්‍රතික්ෂේපකයින්ගෙන් අල්ලාහ් නුඹලා හැරෙව්වේය. එවිටද ඔහු නුඹලාට සමාව දුන්නේය. විශ්වාස කළවුන් කෙරෙහි අල්ලාහ් බෙහෙවින් අනුග්‍රහ පූර්වක වන්නේය. إذ تصعدون ولا تلوون على أحد والرسول يدعوكم في أخراكم فأثابكم غما بغم لكي لا تحزنوا على ما فاتكم ولا ما أصابكم والله خبير بما تعملون රසූල් වරයා නුඹලාගේ කෙළවරෙහි සිට නුඹලාට හඬගසද්දී කිසිවෙකු නොසලකා නුඹලා හැරි දියුන් සැටි සිහිපත් කරව. එවිට අල්ලාහ් නුඹලාට දුකින් පසු දුකක් පළ විපාක වශයෙන් දුන්නේය. එසේ කරන ලද්දේ නුඹලාට අතපසු වූ දේ ගැනද නැතහොත් නුඹලාට පැමිණිය හැකි දේ ගැනද නුඹලා ශෝක නොවිය යුතු යන හේතුන් නිසාය. නුඹලා කරන සියලු දෙයක්ම අල්ලාහ් මැනවින් දනි. ثم أنزل عليكم من بعد الغم أمنة نعاسا يغشى طائفة منكم وطائفة قد أهمتهم أنفسهم قَدْ أَهَمَّتْهُمْ أَنفُسُهُمْ يَظُنُّونَ بِاللَّهِ غَيْرَ الْحَقِّ ظَنَّ الْجَاهِلِيَّةِ يَقُولُونَ هَلْ لَنَا مِنَ الْأَمْرِ مِنْ شَيْءٍ قُلْ إِنَّ الْأَمْرَ كُلَّهُ لِلَّهِ يُخْفُونَ فِي أَنفُسِهِمْ مَا لَا يُبْدُونَ لَكَ يَقُولُونَ لَوْ كَانَ لَنَا مِنَ الْأَمْرِ شَيْءٌ مَا قُتِلْنَا هَاهُنَا قُلْ لَوْ كُنْتُمْ فِي بُيُوتِكُمْ لَبَرَزَ الَّذِينَ كُتِبَ عَلَيْهِمُ الْقَتْلُ إِلَى مَضَاجِعِهِمْ وَلِيَبْتَلِيَ اللَّهُ مَا فِي صُدُورِكُمْ وَلِيُمَحِّصَ مَا فِي قُلُوبِكُمْ وَاللَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ එවිට ශෝකයෙන් පසුව නුඹලා වෙත ශාන්ත නිඳක් ඔහු පහල කළේය. එය නුඹලාගෙන් පිරිසක් වටලා ගත්තේය. Taman ගැන පමණක් සිතන තවත් පිරිසක් අන්ධකාර කාලයේහි අය සිටුවාක් මෙන් අල්ලාහ ගැන සත්‍ය නොවන දෑ සිතා මෙම කාර්යයෙන් යමක් අපට තිබේදයි කියති. නබි මුහම්මද් සියලු දෑ සම්පූර්ණයෙන්ම අල්ලාහටයි පවසව. ඔවුන් නුඹ වෙත හෙලි නොකරන දෑ ඔවුන් තුල සංගවා මෙම කාරණයෙන් යමක් අපට තිබුණා නම් අපි මෙහි ඇවිත් නොමැරෙන්නෙමුයි කියති. නුඹලා නුඹලාගේ ගෙවල් තුල සිටියත් යමෙකුට මරණය නියම කරන ලද්දේද ඔවුහු ඔවුන්ගේ මාරක ස්ථානය වෙත පැහැර යතියයි නබි මුහම්මද් පවසව. නුඹලාගේ හෘදයන්හි ඇතිද පිරික්සුම පිණිසද නුඹලාගේ සිතෙහිද පවිත්‍ර කිරීම පිණිසද උහද්හි මෙසේ කළේය. නුඹලාගේ සිත් තුළ ඇතිද ගැන අල්ලාහ් මැනවින් දනි. إِنَّ الَّذِينَ تَوَلَّوْا مِنْكُمْ يَوْمَ الْتَقَى الْجَمْعَانِ إِنَّمَا اسْتَزَلَّهُمُ الشَّيْطَانُ بِبَعْضِ مَا كَسَبُوا وَلَقَدْ عَفَا اللَّهُ عَنْهُمْ إِنَّ اللَّهَ غَفُورٌ حَلِيمٌ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَكُونُوا كَالَّذِينَ كَفَرُوا وَقَالُوا لِإِخْوَانِهِمْ إِذَا ضَرَبُوا فِي الْأَرْضِ أَوْ كَانُوا غُزًّا لَوْ كَانُوا عِندَنَا مَا مَاتُوا وَمَا قُتِلُوا لِيَجْعَلَ اللَّهُ ذَلِكَ حَسْرَةً فِي قُلُوبِهِمْ وَاللَّهُ يُحْيِي وَيُمِيتُ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ උහද්හි සේනා දෙක මුහුණට මුහුණලා හමු වූ දිනේදී නුඹලාගෙන් පිටුපාගේ අය එසේ කළේ ඔවුන් කළ ඇතැම් ක්‍රියාවන් හේතු කොටගෙන ෂයිතන් ඔවුන්ට මගහැර යෑමට සැලස් වූ හේිනි. ඒත් අල්ලාහ් සැබවින්ම ඔවුන්ට සමාව දුන්නේය. සැබවින්ම අල්ලාහ් ක්ෂමාශීලීය ශාන්තශීලීය. විශ්වාස කළවුනි, ඔවුන්ගේ සොහොයුරන් මිහිපිට ගමනක හෝ සටනක යෙදී සිටින විට හෝ ඔවුන් මරණයට භාජනය වුවහොත් ඔවුහු අප සමග සිටියාහුනම් ඔවුන් මිය යන්නේවත් ඝාතනය කරනු ලබන්නේවත් නැතැයි පවසන ප්‍රතික්ෂේප කරන්නන් මෙන් නොහැසිරෙව්. අල්ලාහ් එවැනි හැඟීම් ඔවුන්ගේ හදවත් තුළ ශෝකයට හා සන්තාපයට කාරණයක් බවට පත් කරයි. සත්‍යය නම් ජීවය දෙන්නේද මරණයට පත් කරන්නේද අල්ලාහ්මය. අල්ලාහ් නුඹලා කරන සියලු දෑ අවධානයෙන් බලා සිටී. قُتِلْتُمْ فِي سَبِيلِ اللَّهِ أَوْ مُتُّمْ لَمَغْفِرَةٌ مِّنَ اللَّهِ وَرَحْمَةٌ خَيْرٌ مِّمَّا يَجْمَعُونَ وَلَئِن مُتُّمْ أَوْ قُتِلْتُمْ لَإِلَى اللَّهِ تُحْشَرُونَ فَبِمَا رَحْمَةٍ مِّنَ اللَّهِ لِنتَ لَهُمْ وَلَوْ كُنْتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لَانْفَضُّوا مِنْ حَوْلِكَ فَاعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِي الْأَمْرِ فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللَّهِ إِنَّ اللَّهَ يُحِبُّ الْمُتَوَكِّلِينَ නුඹලා අල්ලාහගේ මාර්ගයේහි ඝාතනය කරනු ලැබුවොත් හෝ මිය ගිය හොත් හෝ එවිට ලැබෙන අල්ලාහගේ සමාව හා දයාව ඔවුන් එනම් ප්‍රතික්ෂේප කරන්නන් රැස් කරන සියලු දෑට වඩා අගනේය. ඒ කෙසේ වෙතත් නුඹලා මිය ගියා හෝ ඝාතනය කරනු ලැබුවා හෝ වේවා අල්ලාහ වෙතටම නුඹලා එක්රැස් කරනු ලබන්නේ අල්ලාහගේ දයාලුභාවය නිසා. නබි මුහම්මද්, නුඹ ඔවුන්ට ඉතා මෘදු විය. නුඹ කර්කශ දැඩි හෘදයකින් යුතුව ක්‍රියා කළේ නම් ඔවුන් සියල්ලෝම නුඹගෙන් මිදී විසිරී යති. එබැවින් නුඹ ඔවුන්ට සමාව දෙව්. තවද ඔවුන්ට සමාව දෙන ලෙස අල්ලාහට ආයාචනා කරව. තවද කටයුතු මෙහෙයවීමෙහිලා ඔවුන් හා සාකච්ඡා කරව. අනතුරුව නුඹ යමක් කිරීමට තීරණය කළ පසු අල්ලාහ කෙරෙහි භාරය තබව. ඔහු වෙත භාරය තබන අයට සැබවින්ම අල්ලාහ ඇලුම් කරයි. ينصركم الله فلا غالب لكم وإن يخذلكم فمن ذا الذي ينصركم من بعده وعلى الله فليتوكل المؤمنون وما كان لنبي أن يغل ومن يغلل يأت بما غل يوم القيامة ثم توفى كل نفس ما كسبت وهم لا يظلمون أفمن اتبع رضوان الله كمن باء بسخط من الله ومأواه جهنم وبئس المصير هُمْ دَرَجَاتٌ عِندَ اللَّهِ وَاللَّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ الله නුඹලාට උපකාරී වන්නේ නම් කිසිවෙකුට නුඹලා ජයගත නොහැකිය. තවද ඔහු නුඹලා අතහැර දැමුවොත් ඔහුගෙන් පසු නුඹලාට පිටවන්නේ කවරෙකුද? සැබවින්ම الله කෙරෙහි පමනක් බාර කළ යුතුයි. වංචා කිරීම නබිවරයෙකුට සුදුසු නැත. වංචා කරන්නේ කවරෙක් වුවද තමා වංචා කළ දෑ විනිශ්චය දිනේදී ගෙනෙති. තමා උපයාගත් දෑ වෙනුවෙන් සෑම කෙනෙකුටම එදින පූර්ණ ඵල විපාක ලැබෙනු ඇත. තවද ඔවුන්ට අපරාධ නොකරනු ඇත. සදාකල්හිම අල්ලාහගේ කැමැත්ත අනුගමනය කරන යමෙකු අල්ලාහගේ උදහසට පාත්‍රව ඔහුගේ නිවහන නිරය කරගත්තෙකු වෙනිද? තවද ඔහු අවසානයේ යන තැන නපුරුමය. ඔවුන්ට එනම් මෙම දෙවර්ගයේ ජනයාට අල්ලාහගේ දෘෂ්ටි අනුව අල්ලාහ කෙරෙහි එකිනෙකට වෙනස් වූ ශ්‍රේණියත. ඔවුන් කරන දෑ අල්ලාහ මැනවින් දනි. ලකද් මන්නල්ලාහු අලල් මුඅ්මිනීන ඉස් බාස ෆීහිම් රසූලන් මින් අන්ෆුසිහිම් යත්ලූ අලයිහිම් ආයාතිහි වයුසක්කීහිම් ويزكيهم ويعلمهم الكتاب والحكمة وإن كانوا من قبل لفي ضلال مبين මීට පෙර ඔවුන් එනම් මෙම ජනයා ප්‍රකට වැරදි මාර්ගයේ ගමන් කළ අය වූද දැන් ඔහුගේ වදන් ඔවුන්ට පාරායනා කරන්නා වූද ඔවුන්ගේ ජීවිත පවිත්‍ර කොට ඔවුනට ග්‍රන්ථය හා ප්‍රඥාව උගන්වන්නා වූද රසූල්වරයෙකු ඔවුන් අතරින්ම නගා සිටුවීමෙන් සැබවින්ම අල්ලාහ් විශ්වාසකයින්ට මහා අනුග්‍රහයක් ලබා දුන්නේය. අවලම්මා අසාබත්කුම් මුසීබතුන් ඛද් අසබතුම් මිස්ලයිහා කුල්තුම් අන්නා හාදා قل هو من عند أنفسكم إن الله على كل شيء قدير وما أصابكم يوم التقى الجمعان فبإذن الله وليعلم المؤمنين وليعلم الذين نافقوا وقيل لهم تعالوا قاتلوا في سبيل الله أو ادفعوا قالوا لو نعلم قتالا لاتبعناكم هم للكفر يومئذ أقرب منهم للإيمان يقولون بأفواههم ما ليس في قلوبهم والله أعلم بما يكتمون බදර සටනේදී නුඹලා ලද හානියෙන් දෙගුණයක හානියක් නුඹලා ඔවුන්ට කළාහුය. නමුත් නුඹලාට විපතක් වූ විට අපට මෙසේ සිදුවන්නේ මන්දැයි නුඹලා අසන්නේ කුමක් හේඳ මේ විපත Taman වෙත පමුණුවා ගත්තේ නුඹලා විසින්මයයි නබි මුහම්මද් පවසව. සැබවින්ම අල්ලාහ් සෑම දෙයක් කෙරෙහිම සර්වබලධාරීය. හමුදාවන් දෙක මුණ ගැසුණු දින නුඹලාට සිදු වූ පාඩුව අල්ලාහ්ගේ කැමැත්ත පරිදිය. තවද විශ්වාසකෙන් කවුරුන්දයි ඔහු දැනගැනීම පිණිසය. තවද කුහකෙන් කවුරුන්දයි ඔහු දැනගැනීම පිණිසය. එනු අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා සටන් කරන ලෙස හෝ යටත් පිරිසෙන් නුඹලාගේ නගරය ආරක්ෂා කර ගන්නා ලෙස හෝ කුහකෙන් වන ඔවුනට කියනු ලබන විට සටන සිදුවෙතැයි අපි දැන සිටියෙමුනම් අපි නිසකයෙන්ම නුඹලා සමග පසුපසින් යන්නෙමුයි කියති. ඔවුහු මෙසේ පවසන මෙම අවස්ථාවේදී විශ්වාසයට වඩා ප්‍රතික්ෂේප කිරීමට ලංව සිටියෝය. ඔවුහු සිය හදවත් තුළ නැති දෑසිය දිවෙන් පවසති. ඔවුන් තමන්ගේ හදවත් තුළ සඟවාගෙන සිටින දෑ අල්ලාහ් මැනවින් දනී. الذين قالوا لإخوانهم وقعدوا لو أطاعونا ما قتلوا قل فادرؤوا عن أنفسكم الموت إن كنتم صادقين ඔවුන් යුද්ධයට නොගොස් තමන්ගේ සොහොයුරන් සටනට ගොස් නැසුණු විට ඔවුහු අප කී ලෙස කළාහු නම් ඔහු ඝාතනය කර නොලබන්නාහු යයි තම සොහොයුරන්ට කී අය මොවුන්ය. නුඹලා වෙත නුඹලාගේ මරණය පෙමිණි විට නුඹලා සත්‍යවාදී නම් නුඹලාගෙන් මරණය වළක්වා එය මගහරවනුයි නබි මුහම්මද් පවසව. වලා තහ්සබන්නල් ලදීන කුතිලූ ෆී සබීලිල්ලාහි අම්වාතා بل أحياء عند ربهم يرزقون فرحين بما آتاهم الله من فضله ويستبشرون بالذين لم يلحقوا بهم من خلفهم ألا خوف عليهم ولا هم يحزنون الله ගේ මාර්ගේ ඝාතනය කරනු ලැබුවන් මිය ගියාහු යයි නුඹලා නොසිතව නැත. ඔව් සැබවින්ම ජීවත් වෙති. ඔවුන්ගේ පරමාධිපති විසින් ඔවුන්ට මහා සැප සම්පත් දෙනු ලබනු ඇත. අල්ලාහ් සිය ත්‍යාගශීලීභාවයෙන් ඔවුන්ට පිරිනමනු ලැබූ දෙයින් ඔවුහු මහත් සොම්නසට පත්ව සිටිති. තවද තමන් යම් විශ්වාසික පිරිසකගෙන් වෙන්ව ආවාහුද ඔවුන්ගෙන් මෙතෙක් තමන් හා එක් නොවූ අය ගැන ඔවුන්ට කිසිදු බියක් නැතයිද ඔවුන් ලැතවෙන්නෝ නැතයිද ඔවුහු එනම් අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබූ අය සතුටු වෙති. يستبشرون بنعمة من الله وفضل وأن الله لا يضيع أجر المؤمنين الذين استجابوا لله والرسول من بعد ما أصابهم القرح للذين أحسنوا منهم واتقوا أجر عظيم الذين قال لهم الناس إن الناس قد جمعوا لكم فاخشوهم فزادهم إيمانا وقالوا حسبنا الله ونعم الوكيل الله جيتلنها ورب تساعد جنده සැබවින්ම අල්ලාහ් විශ්වාසකෙන්ගේ පළ විපාක නිෂ්පල නොකරන්නේයයිද ඔව්හු සතුටු වෙති. තුවාල ලැබීමෙන් පසුව පවා ඔව්හු අල්ලාහ්ගේ සහ ඔහුගේ රසූල්වරයාගේ ඇමතීමට සවන් දුන්හ. ඔවුන් අතුරින් ධර්මිෂ්ඨ ක්‍රියා කරන්නා වූද පාපයෙන් වැළකී සිටින්නා වූද අයට මහත් තිළින ලැබෙනු ඇත. ඔවුන් කවරෙක්ද නම් සැබවින්ම ජනයා නුඹලාට විරුද්ධව රැස්ව සිටිති. එබැවින් ඔවුන්ට බිය වෙන්නේයි ඔවුන්ට ජනයා කී විට. එය ඔවුන්ගේ විශ්වාසය වඩාත් ශක්තිමත් කළේය. අල්ලාහ් අපට සර්ව ප්‍රකාරයෙන්ම ප්‍රමාණවත්ය. අනගිතම ආරක්ෂකයා ඔහු බව ඔවුහු කීහ. فانقلبوا بنعمة من الله وفضل لم يمسسهم سوء واتبعوا رضوان الله والله ذو فضل عظيم إنما ذلكم الشيطان يخوف أولياءه فلا تخافوهم وخافون إن كنتم مؤمنين ولا يحزنك الذين يسارعون في الكفر إنهم لن يضروا الله شيئا يريد الله ألا يجعل لهم حظا في الآخرة ولهم عذاب عظيم ඉදින් ඔව්හු අල්ලාහ්ගේ ආශිර්වාදය හා දයාව ලැබ ඔවුන්ට කිසිදු උවදුරක් නොවි යලි සිය නිවෙස් වෙතට පැමිණියාහුය. තවද අල්ලාහ්ගේ සතුටට හේතු වන ක්‍රියාමාර්ගය අනුගමනය කළෝය. අල්ලාහ් මහත් ත්‍යාගශීලීවන්තයාය. එය ඔහුගේ ආරක්ෂකයන් ගැන නුඹ බිය ගැන් වූ ෂයිතන්ය. එබැවින් නුඹලා ඔවුන්ට බිය නොවව්. නුඹලා සැබෑ විශ්වාසවන්තයින් නම් මට පමණක් බියබැතිමත් වව්. නබි මුහම්මද් ප්‍රතික්ෂේප කිරීමෙහි ඉක්මන් වන්නා වූ ඔවුහු නුඹ ශෝකයට පත් නොකරත්වා. සැබවින්ම ඔවුන්හට අල්ලාහට කිසිම පීඩාවක් කළ නොහැකිය. ඔවුන්ට පරලොවින් කිසිදු හිමිකම් නොලැබිය යුතු බවට අල්ලාහ් අපේක්ෂා කරයි. තවද ඔවුන් උදෙසා දැඩි දඩුවම්ද නියමිතව ඇත. إِنَّ الَّذِينَ اشْتَرَوُا الْكُفْرَ بِالْإِيمَانِ لَنْ يَضُرُّوا اللَّهَ شَيْئًا وَلَهُمْ عَذَابٌ أَلِيمٌ ولا يحسبن الذين كفروا أنما نملي لهم خير لأنفسهم إنما نملي لهم ليزدادوا إثما ولهم عذاب مهين ما كان الله ليذر المؤمنين على ما أنتم عليه حتى يميز الخبيث من الطيب وما كان الله ليطلعكم على الغيب ولكن الله يجتبي من رسله من يشاء فآمنوا بالله ورسله وإن تؤمنوا وتتقوا فلكم أجر عظيم විශ්වාසයේ වෙනුවට ප්‍රතික්ෂේපය මිලදී ගන්නා අය අල්ලාහට කිසිදු හානියක් නොකරති. ඔවුන්ට දැඩි දඩුවම් ඇත. ප්‍රතික්ෂේප කළ ඔවුන්ට අපදෙන ප්‍රමාදය ඔවුන්ගේ යහපත පිණිසයි ඔවුහු නොසිතත්වා. සැබවින්ම අප ඔවුන්ට විවේකයක් දෙන්නේ ඔවුන්ට පාපයන් වැඩි කරගත හැකිවනු පරිද්දෙනි. තවද ඔවුන්ට මහත් අවඥාසහගත දඩුවම් ලැබෙනු ඇත. පාරිශුද්ධ ජනයා කිලිෂ්ඨ ජනයාගෙන් වෙන් කරන තෙක් නුඹලා සිටින තත්වයෙන්ම සිටීමට අල්ලාහ් විශ්වාසිකයින් අතහරින්නේ නැත. අල්ලාහ් අදෘශ්‍යමානය නුඹලාට නිරාවරණය කරන්නේද නැත. නමුත් අදෘශ්‍යමානය නිරාවරණය කිරීම පිණිස අල්ලාහ් සිය රසූල් වරුන්ගෙන් තමාට අභිමත අය තෝරා ගනි. එබැවින් නුඹලා අල්ලාහ් කෙරෙහිත් ඔහුගේ රසූල් වරුන් කෙරෙහිත් විශ්වාසය තබව. නුඹලා විශ්වාස කර අල්ලාහට බිය වුහොත් නුඹලාට විශාල තිලි නැත. වලා යහසබන් අල්ලාදීන යබ්ඛලූන බිමා ආතාහුමුල්ලාහු මින් ෆද්ලිහි හුව ඛයිරන් ලහුම් බල් හුව ෂර්රුන් ලහුම් سيطوقون ما بخلوا به يوم القيامة ولله ميراث السماوات والأرض والله بما تعملون خبير الله ඔහුගේ වරප්‍රසාදයෙන් ඔවුනට දුන් දෑගෙන ලෝභ කරන්නන් එය ඔවුනටම හොඳයයි නොසිතිය යුතුයි නැත එය ඔවුනට අහිතකරය ඔවුන් ලෝභ කළ දෙයින් විනිශ්චය දිනේදී ඔවුනට යදමක් පළඳවනු ලැබේ අහස්වල හා මහ පොළවේ ඇති සියලු දෑහි උරුමය අල්ලාහ් තමය නුඹලා කරන සියලු දෑ කෙරෙහි අල්ලාහ් සර්වඥය لقد سمع الله قول الذين قالوا إن الله فقير ونحن أغنياء سنكتب ما قالوا وقتلهم الأنبياء بغير حق ونقول ذوقوا عذاب الحريق ذلك بما قدمت أيديكم وأن الله ليس بظلام للعبيد සැබවින්ම අල්ලාහ් දුප්පත්ය අපි පොහොසත් යයි පැවසූ අයගේ ප්‍රකාශයට සැබවින්ම අල්ලාහ් සවන් දුන්නේය ඔවුන් කී දෑද මීට පෙර නබිවරුන් අයුක්ති සහගත ලෙස ඔවුන් මරා දැමීමද අපි ඔවුන්ගේ චර්යා ග්‍රන්ථයෙහි සටහන් කර තබන්නෙමු. තවද විනිශ්චය දිනේදී අපි ඔවුන්ට ඇවිලෙන ගින්නෙහි වේදනා විඳිනුයි පවසන්නෙමු. මෙය නුඹලාගේ අත් ඉදිරිපත් කළ දෑ හේතු කොටගෙනය. සැබවින්ම අල්ලාහ් සිය ගැත්තන් කෙරෙහි අයුක්ති සහගත නොවන්නේය. الذين قالوا إن الله عهد إلينا ألا نؤمن لرسول حتى يأتينا بقربان تأكله النار قل قد جاءكم رسل من قبلي بالبينات وبالذي قلتم فلم قتلتموهم إن كنتم صادقين فإن كذبوك فقد كذب رسل من قبلك جاءوا بالبينات والزبر والكتاب المنير ගින්න අනුභව කරන කුර්බානය එනම් කැපකිරීම සඳහා සතෙකු අප වෙත රැගෙන එන තෙක් කිසිවෙකු රසූල්වරයෙකු ලෙස අපි විශ්වාස නොකළ යුතුයයි ඇත්තෙන්ම අල්ලාහ් අප වෙත ප්‍රතිඥා කළේයයි ඔවුහු කිවෝය මට පෙරාතුව පැහැදිලි සංඥාවන්ද නුඹලා කියන දෑද රසූල්වරුන් බොහෝ දෙනෙක් නුඹලා වෙත ගෙන ආහ එසේ තිබියදීත් නුඹලා සත්‍යවාදී නම් නුඹලා ඔවුන් එනම් රසූල්වරුන් ඝාතනය කළේ මණ්ඩයි නබි මුහම්මද් ඔවුන්ට පවසව නබි මුහම්මද් ඔවුහු නුඹ බොරු කළාහු නම් නුඹට පෙර පැහැදිලි සංඥාවන් ශුද්ධ වූ ලියවිලි හා ආලෝකමත් ග්‍රන්ථයන් රැගෙන පැමිණි රසූල්වරුන්ද බොරු කරනු ලැබුවහ කුල්ලු නෆ්සින් ذائقةුල් මවුත් وإنما توفون أجوركم يوم القيامة فمن زحزح عن النار وأدخل الجنة فقد فاز وما الحياة الدنيا إلا متاع الغرور لتبلغن في أموالكم وأنفسكم ولتسمعن من الذين أوتوا الكتاب من قبلكم ومن الذين أشركوا أذى كثيرا وإن تصبروا وتتقوا فإن ذلك من عزم الأمور සෑම ජීවියෙක්ම මරණයේ සුවමිඳිති. නුඹලාට නුඹලාගේ පූර්ණ ඵල විපාක දෙනු ලබන්නේ පරමාන්ත දිනෙහිදීය. යමෙක් අපාගින්නෙන් මිදෙනු ලැබ ස්වර්ගයට ඇතුළත් කරගනු ලැබේ නම් ඔහු සැබෑ ලෙසින්ම සාර්ථකත්වය ලබන්නේය. මෙලොව ජීවිතය මායා සුකෝප භෝගයක් මිස නැත. විශ්වාස කළවුනි, නුඹලාගේ වස්තුන් හා නුඹලා කෙරෙහිද නුඹලා පරීක්ෂණයට භාජනය කරනු ලැබෙනු ඇත. තවද නුඹලාට පෙර ධර්ම ග්‍රන්ථය ලැබුවන්ගෙන්ද අල්ලාහට ආදේශ ඉදිරිපත් කරන්නන්ගෙන්ද නුඹලාගේ සිත් රිදවන බොහෝ දේවලට සවන් දීමට නුඹලාට සිදුවනු ඇත. එහෙත් නුඹලා සෑම අවස්ථාවෙහිදීම ධෛර්ය සම්පන්න වුවහොත්ද අල්ලාහට බියපැතිමත් වුවහොත්ද සැබවින්ම එය අදිෂ්ඨාන පූර්වක කාර්යයන් අතුරින් වේ. وَإِذْ أَخَذَ اللَّهُ مِيثَاقَ الَّذِينَ أُوتُوا الْكِتَابَ لَتُبَيِّنُنَّهُ لِلنَّاسِ وَلَا تَكْتُمُونَهُ فَنَبَذُوهُ وَرَاءَ ظُهُورِهِمْ وَاشْتَرَوْا بِهِ ثَمَنًا قَلِيلًا فبئس ما يشترون لا تحسبن الذين يفرحون بما أتوا ويحبون أن يحمدوا بما لم يفعلوا فلا تحسبنهم بمفازة من العذاب ولهم عذاب أليم ولله ملك السماوات والأرض والله على كل شيء قدير. ධර්ම ග්‍රන්ථය දෙනු ලැබූ අයගෙන් නුඹලා එය මිනිසුන්ට විස්තර කළ යුතුයයිද එය නොසැඟවිය යුතුයයිද අල්ලාහ ප්‍රතිඥාගත් බව සිහිපත් කරව. නමුත් ඔවුහු එය ඔවුන්ගේ පිටුපසට විසි කළහ. තවද ඔවුහු ඒ වෙනුවට සුළු මිලක් ගත්තෝය. ඔවුහු ලබාගත් දෑ ඉතා නපුරුය. තමන් කළ පාප ක්‍රියාවන් පිළිබඳව උද්දාම වන්නා වූහෝ තමන් සැබවින්ම නොකළ දෑ උදෙසා පවා තමන්ට ප්‍රශංසා ලැබීමට බෙහෙවින් ආශා කරන්නා වූ අයද දඩුවමින් මිදෙතැයි නුඹ නොසිතාව. ඔවුන් හට වේදනාකාරී දඩුවම් ඇත. මහා පොළොවෙහිද අහස්වලද ආධිපත්‍යය අල්ලාහ සතුය. සියලු දෑ කෙරෙහි අල්ලාහ බල සම්පන්නය. ඉන්න ෆී ඛල්ක් ස්සමාවාති වල් අර්ද් වඛ්තිලාෆිල් ලයිලි වන් නහාරි ලායාතින් ලිඋලිල් අල්බාබ් الذين يذكرون الله قياما وقعودا وعلى جنوبهم ويتفكرون في خلق السماوات والأرض ربنا ما خلقت هذا باطلا سبحانك فقنا عذاب النار. අහස් සහ මහ පොළව මැවීමෙහි දිවා රාත්‍රී පරස්පරානුගමනයේහි මනා සිහි බුද්ධියන් පසුවන අයට සැබවින්ම සංඥාවන් බොහෝ ඇත. මොවුහු කවරෙක්ද නම් නැගිට සිටීමෙන්ද හිඳගනිමින්ද ඔවුන්ගේ ඇලෙන් හිඳගනිමින්ද අල්ලාහ් සිහිපත් කරති. තවද අහස් හා මහ පොළව නිර්මාණේ එනම් විශ්මය ජනක දෑ ඔවුහු මෙනෙහි කරති. අපගේ පරමාධිපති ආනනි, ඔබ මේ සියල්ලක්ම මව ඇත්තේ හුදෙක් පරමාර්ථයක් නැතිවා නොවේ. ඔබ සුවිශුද්ධය. එනිසා අප අපාගින්නේ වදෙන් මුදවාගනු මැනව. රබ්බනා ඉන්නක මන් තුද්ඛිලින් නාර ෆකද් අඛ්සයිතං වමා ලිල්ලාලිමීන මින් අන්සාර. ربنا إننا سمعنا مناديا ينادي للإيمان أن آمنوا بربكم فآمنا ربنا فاغفر لنا ذنوبنا وكفر عنا سيئاتنا وتوفنا مع الأبرار ربنا وآتنا ما وعدتنا على رسلك ولا تخزنا يوم القيامة إنك لا تخلف الميعاد අපගේ පරමාධිපති ආනනි කවරෙක් ඔබ නිරේ ගින්නට දමන්නේද සැබවින්ම ඔබ ඔහු නිඳාවට පාත්‍ර කරන්නේය අපරාධ කරුවන්ට පිටවන කෙනෙකු නැත අපගේ පරමාධිපති ආනනි නුඹලාගේ පරමාධිපති කෙරෙහි විශ්වාසයේ තබන්නේ විශ්වාසයට ඇරයුම් කරමින් පවසන ඇමතුම් කරුවෙකුගේ හඬ අපි ඇසීමු එවිට අපි විශ්වාස කලෙමු අපගේ පරමාධිපති ආනනි එබැවින් අපගේ පාපයන් වෙනුවෙන් අපට සමාව දෙන මැනව අපගේ අයහපත් ක්‍රියාවන් දුරු කරන මැනව තවද ධාර්මිෂ්ඨ ජනයා සමග අප මරණයට පත් කරන මැනව අපගේ පරමාධිපති ආනනි ඔබගේ රසූල් වරුන් මගින් ඔබ අපට දුන් පොරොන්දු ඉටු කරන මැනව තවද මලවුන් කෙරෙන් නැගිටවන දිනේදී අප ලැජ්ජාවට පත් නොකරන මැනව සැබවින්ම ඔබ ඔබගේ පොරොන්දුවට පටහැනිව ක්‍රියා නොකරන්නේමයයි ඔව් කියති فَاسْتَجَابَ لَهُمْ رَبُّهُمْ أَنِّي لَا أُضِيعُ عَمَلَ عَامِلٍ مِنْكُمْ أَنِّي لَا أُضِيعُ عَمَلَ عَامِلٍ مِنْكُمْ مِنْ ذكر أو أنثى بعضكم من بعض فالذين هاجروا وأخرجوا من ديارهم وأوذوا في سبيلي وقاتلوا وقتلوا لأكفرن عنهم سيئاتهم ولأدخلنهم جنات تجري من تحتها الأنهار ثوابا من عند الله والله عنده حسن الثواب لا يغرنك تقلب الذين كفروا في البلاد متاع قليل ثم مأواهم جهنم وبئس المهاد නුඹලා ස්ත්‍රී හෝ පුරුෂ හෝ වේවා නුඹලා එකිනෙකාගෙන් හෙයින් නුඹලා අතරින් කවර ශ්‍රමිකයෙකුගේ උවද ශ්‍රමය අපතේ යාමට මම ඉඩ නොදෙමි. එබැවින් සංක්‍රමණය කළ අයගේද තමන්ගේ ගේදොර වලින් පිටමං කරන ලද අයගේද මාගේ මාර්ගයේ වද හිංසාදියට භාජනය කනු ලැබුවා වූ අයගේද මාගේ මාර්ගයේ වෙනුවෙන් සටන් කළ අය හා ඝාතනය කනු ලැබූ අයගේද ඔවුන්ගේ වැරදි මකා ගලා යන දිය දහරාවන්ගෙන් යුත් ස්වර්ගයේ උද්‍යානය තුළට මම ඔවුන් ඇතුළත් කරගනිමි. මෙය අල්ලාහගෙන් ඔවුන්ට ලැබෙන තිලිනයයි ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ට පිළිතුරු දුන්නේය. අනගිතම තිලින ඇත්තේ අල්ලාහ වෙත පමණකි. අවිශ්වාසිකයින් විවිධ රටවල උඩඟු ලෙස ඇවිදීම නබි මුහම්මද් නුඹ නොරවටත්වා. එය කිටි ආශ්වාදයකි. අනතුරුව ඔවුන්ගේ නිවහන අපායයි. එවනාහි අදමතම වාසස්ථානයයි. ලාකිනිල් ලදීන තකව් රබ්බහුම් ලහුම් ජන්නාතුන් තජ්රී මින් තහ්තිහල් අන්හාරු ඛාලිදීන ෆීහා خالدين فيها نزلا من عند الله وما عند عِندَ اللَّهِ خَيْرٌ لِّلْأَبْرَارِ وَإِنَّ مِن أَهْلِ الْكِتَابِ لَمَن يُؤْمِنُ بِاللَّهِ وَمَا أُنزِلَ إِلَيْكُمْ وَمَا أُنزِلَ إِلَيْكُمْ وَمَا أُنزِلَ إِلَيْهِمْ خَاشِعِينَ لِلَّهِ لَا يَشْتَرُونَ بِآيَاتِ اللَّهِ ثَمَنًا قَلِيلًا أُولَئِكَ لَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ إِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اصْبِرُوا وَصَابِرُوا وَرَابِطُوا وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ إيه තමන්ගේ පරමාධිපතිට බිය බැතිමත් වන අයට පහලින් දිය දහරාවන් ගලා බස්නා උද්‍යානයන් ප්‍රදානය කෙරෙනු ඇත. ඔවුන් එහි සදාකල් වෙසිනු ඇත. මෙය අල්ලාහගෙන් ලැබෙන ආගන්තුක සත්කාරයයි. අල්ලාහ වෙත ඇති දෑ ධාර්මිෂ්ඨ පුද්ගලයින්ට ලද හැකි ප්‍රශස්තම දෙයයි. තවද අල්ලාහ පිළිබඳවද නුඹලා වෙත පහල කරනු ලැබූ දෑ පිළිබඳවද ඔවුන් වෙත පහල කරනු ලැබූ දෑ පිළිබඳවද විශ්වාස කරන සමහරෙක් දහම් ලජ්ජනයා අතර වෙති. ඔවුහු අල්ලාහ ඉදිරියෙහි නිහතමානීව සිටිති. සුළු ලෞකික ලාභ ප්‍රයෝජන උදෙසා අල්ලාහගේ වදන් පාවා නොදෙති. ඔවුන්ට ඔවුන්ගේ පිළිනය ඔවුන්ගේ පරමාධිපති සතු ඇත. සැබවින්ම අල්ලාහ ප්‍රතිපාක ගණන් ගැනීමෙහි ඉතා ශීඝ්‍රය. විශ්වාස කළවුනි ධෛර්යය ප්‍රගුණ කරගනිව්. අසත්‍ය අදහන්නන්ට එරෙහිව සටන් කිරීමේදී නිර්භීත භාවය පෙන්නුම් කරව. සත්‍යය වෙනුවෙන් සේවය කිරීමට හැකි සෑම අවස්ථාවකදීම සැදී පැහැදී සිටිව්. හැම විටම අල්ලාහට බිය බැතිමත් වව්. එමගින් නුඹලාට නියම ජයග්‍රහණය ලැබෙතැයි අපේක්ෂා කෙරේ.